හොඳයි, හැම දිනටම තෙරුවන් සරණයි. අදත් සුපුරුදු පරිදි සවනට සිසිලස ඔස්සේ යුරෝපා කල්න මිතුරන් හා අනිකුත් කල්න මිතුරන් එකතු වී කරන ධර්ම සාකච්ඡාවකටයි අපි මුල පුරන්නේ. අද 2016 මැයි මාසයේ 29 වෙනි ඉරිදා ශ්‍රී ලංකා වේලාවෙන් සවස 2:30ට, ඒ වගේම සිඩ්නි වේලාවෙන් රාත්‍රී 7ට තමයි මේ වැඩසටහන කෙරෙගෙන යන්නේ. ඉතින් අදත් සුපුරුදු පරිදි අපිට කාලයකට පසුව සම්බන්ධ වීමට නියමිත තිබෙනවා ජයසින් එදිරිසිංහ මහත්මයා. එතුමාවත් අපිට එකතු කරගන්න. ඒ වගේම අපි සමනබැද්ද රජමහා විහාරස්ථානයේ තමයි අපිට බොහෝ දුරට උදව් කරන්නේ මේ කාර්ය පවත්වාගෙන යන්න. පූජ්‍යපාද පාලුගම දීපානන්ද ස්වාමීන් වහන්සේගේ පූර්ණ අනුග්‍රහයෙන් තමයි අපි මේ වැඩසටහනේ සමනබැද්ද විහාරස්ථානයත් සමඟ සම්බන්ධ වීමේ කටයුතු කරන්නේ. ඉතින් මම ඉතාමත්ම ගෞරවයෙන් පූජ්‍යපාද පාලුගම දීපානන්ද ස්වාමීන් වහන්සේට ආරාධනා කර සිටිනවා අද වැඩසටහනට ආරම්භයක් ලබා දෙන්න. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. තෙරුවන් සරණයි සෑම දිනකටම. දැන් මේ අවස්ථාව සඳහා අප විහාරස්ථානයේට ඒකාධිකාචාර්ය ජයසේන ඉදිරිසිංහ මැතිතුමා පැමිණලා සිටිනවා. ඒ වගේම අඹලංගොඩ සුමනානන්ද ආදුරන් වහන්සේ, ඒ වගේම අපිට මේ හදිසියෙම මේ අවස්ථාවට ලැබුණු ඒ ගම්මතුරු ආධාර දෙදන්ද සම්බන්ධ වෙන පිරිසකුත් අද මේ වැඩසටහනට මේ වෙලාවේ සම්බන්ධ වෙනවා. ඒ සෑම දිනම ඉතාම කරුණාවෙන් මේ අවස්ථාවේදී පිළිගැනිමින් අපි දැන් දීර්ඝ කාලයක පටන් සාකච්ඡා කරමින් පවතින්නේ සම්මාදිට්ඨි සූත්‍රය පිළිබඳව. අපි වර්ෂයක පමණ කාලයක් මේ පිළිබඳව සාකච්ඡා කරන්න යෙදුණා. ඉතින් ධර්මයේ ගැඹුර අපට මේ තුලින් මනාව අවබෝධ කර ගැනීමේ අවස්ථාව සැලසුණා. දැන් මෙතෙන් සිට ඒ අද දින ඒ සාකච්ඡා කිරීමට නියමිත ඒ උපහාදාන වාරය පිළිබඳව ඒ සාකච්ඡාව ආරම්භ කරන හැටියට මම ඉතාම කරුණාවෙන් ආරාධනා කරනවා ජයසේන ඉදිරිසිංහ මෙතුමාට. තිරුවන් සරණයි. තිරුවන් සරණයි. පූජ්‍යපාද පාලුගම දීපානන්ද විදාන අපේ නායක ස්වාමීන් වහන්සේ, සමනබැද්ද විහාරාධිපති ස්වාමීන් වහන්සේ, ඒ වගේම අම්බලංගොඩ සුමනානන්ද ස්වාමීන් වහන්සේ, කන්දේගම සුනීත රතන ස්වාමීන් වහන්සේ, මාවල්ගම ගුණානන්ද ස්වාමීන් වහන්සේ, මේ ස්වාමීන් වහන්සේලා හතර නම වැඩලා ඉන්නවා. අපිට හරි සන්තෝෂයි. මොකද මේ හැමදාම අපිට එහෙම සංගරත්නේ ලැබෙන්නේ නැහැ. අද උන්වහන්සේලා ගොඩක් වැඩලා ඉන්නවා. ඒ වගේම මේ වෙලාවේ පොඩ්ඩක් මතක් කරන්නට ඕන, පහුගිය කාලේ අපිට ගාක් ගම් වතුර කරදර වෙලා අපේ දීපානන්ද නායක හාමුදුරුවෝ මේ පන්සල සතියක් දෙකක් විතර, සතියකටත් වැඩි කාලයක් සම්පූර්ණයෙන් වට වෙලා තිබුණේ යාම් ඊයෙන් බැරුව. ඉතින් තවමත් ඒ අනාථ වෙච්ච පිරිසට, දැනුත් මේ පිරිසක් ඇවිල්ලා ඉන්නවා, මේ ආධාර බෙදමින් කටයුතු කරමින් ඉන්න කොළඹේ ඕඩර් පන්සලේ පිරිසක් ඇවිල්ලා ඉන්නවා. ඉතින් ඒ නිසා මේ පළාතෙත් ඒ වගේ දැන් විශාල කටයුතු වගේක් මේ පන්සල මුල් කරගෙන පැවැත්වෙන නිසා අපිට දීපානන්ද මණ්ඩිතහටත් මෙතන ඉන්න වෙන එකක් නෑ නිතරම. කෙසේ වුණත් අපි ඒ අනාථ වෙච්ච අසරණ වෙච්ච අයටත් අපි සෙත්පතන අතරතුරේ වැඩසටහන ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. එහෙමනම් මේට සවන් දෙන ලෝකවාසී සියලුම බෞද්ධ ජනතාව අපි ඉතාම ආදරයෙන්, ගෞරවයෙන්, ඒ වගේම තෙරුවන් සරණ පදමින් පිළිගන්නවා. අද සුපුරුදු පරිදි අපිට තිබෙන්නේ සම්මාදීති සූත්‍රයේ උපාදාන වාරය. උපාදානය කියන කාරණය පිළිබඳව නොයෙකුත් අවස්ථාවල්වල මේ පින්නතුන් කතා කරලා සාකච්ඡා කරලා කර්මකාරණා සාකච්ඡා කරලා ඇති. අපි මම ඉතින් ඒ කිසිවක් ඔබ සාකච්ඡා කරපු දේ දන්නේ නැහැ. නමුත් මේ මගේ මම සූදානම් කරගත්තු ක්‍රමයට දැන් මම මෙතන සිට ඒක පවත්වගෙන යන්නයි බලාපොරොත්තු වෙන්නේ. උපාදානය කියලා කියන එක මේ සංසාර ගමනේ අපේ තියෙන දරුණුම තැන. තණ්හාව නෙවෙයි මුල, හරිනම් උපාදානයයි මුල. මොකද තණ්හාව කිසිවක් කරන්නේ නැහැ. තණ්හාව කියන එකේ තියෙන්නේ චෛතසිකයක්, ඒ ආකර්ෂණය ඇති කරවන චෛතසිකය. නමුත් පැනලා අල්ලගන්නේ තණ්හාව නෙවෙයි, උපාදානයයි. ඒ නිසා අපි කරන ක්‍රියාව උපාදානයයි. අන්න ඒකයි. ඉතින් ඒ නිසා අවසානයේදී නිර්වාණයට කියනවා අනුපාදා පරිනිබ්බාණය කියලා. ඒ ගැන අපිට අපි කතා කරන්න තියනවාද? එතකොට මේ උපාදානය කියන කාරණය තමයි මේ නිර්වාණගාමි මාර්ගයේදී අපිට තියෙන බරපතලම කාර්යය. එහෙම නැත්නම් මේ වළක්වන්නට නවත්වන්නට තියෙන තැන නවත්ත ගන්න බැරි කාරණයක් මේකම තමයි. නවත්වන්න අවශ්‍ය කරන්නේත් මේකම තමයි. අර ධම්මපදයේ තියෙනවා සෝ ප්ලවති හුරා හුරං කලමිච්චේව වනස්මින් වානරෝ කියලා. ගෙඩි සොයා ගහෙන් ගහට පනින වඳුරෙක් වගේ සත්වයා භවයෙන් භවයට පනිනවා මේ උපාදානය නිසා. ඒකට මූලික මානසික බලවේගයේ ආවේගයේ තණ්හාවයි. නමුත් තණ්හාවෙන් කරන කාර්යයේ උපාදානයයි. ඒ නිසා දැන් මුගක් වෙලාවට මෙහෙම හිතුවොත් සාමාන්‍ය විදියට දැන් ඔන්න අපිට හිතෙනවා අපිට තරහක් හිතේ ඇති වෙනවා. හිතේ ඇති වෙච්ච තරහ අපි කටින් ප්‍රකාශ කරනවා. දොස් කියනවා බනිනවා ආදී වශයෙන්. අතින් පයින් සමහර වෙලාවට ක්‍රියා කරලා ඒකට ප්‍රතික්‍රියා නැත්නම් ක්‍රියාත්මක වෙනවා. එතකොට සිතේ ඇති වෙච්ච දෙය වචනයෙන් කියනවා වගේම කයින් කරනවා. මෙන්න මේ වගේ තමයි දැන් තණ්හාව කියන එක සිතේ ඇති වෙන්නේ. තණ්හාව ක්‍රියාවක් නෙවෙයි. තණ්හාව සිතේ ඇති වෙන්නේ. නමුත් උපාදානය තමයි ක්‍රියා. ඒ නිසා තණ්හාපච්චය උපාදානං කියලා කිව්වට දැන් උපාදානය තමයි දැන් මෙතන තියෙන්නේ නවත්වන්න තියෙන තණ්හාව නෙවෙයි උපාදානය. මානසික ක්‍රියාව දැන් අපි හුඟක් වෙලාවට තරහ ගියාට ඒක ප්‍රකාශ කරන්න නැතුව ඉන්නවා. ප්‍රකාශ කළත් සමහරවිට ක්‍රියා කරන්න නැතුව ඉන්නවා. ඒකට වැළැක්විය යුතු තැන අන්න එතන. ඉතින් ඒ නිසා මේ උපාදානය කියලා කියන එක උපාදාන. ඉතින් උපාදාන කියන එක තියෙන උපාදාන පිළිබඳව උපාදානය තියෙන දෙපැත්තක්. එකක් ආකර්ෂණය. ඒ කියන්නේ උපාදානීය ධර්ම. ඒව පසුව අපි විස්තර කරන උපාදානීය ධර්ම කෙරෙහි අපි ඇදී යනවා. ආකර්ෂණය වෙනවා. එහෙම නැත්නම් උපාදානීය ධර්ම අපි පැනලා අල්ල ගන්නවා. මෙන්න මේ දෙකම මේ උපාදානයේ තියෙන ලක්ෂණ දෙක. උපාදානය අපි උපාදානය වෙනවා. එහෙම නැත්නම් අපි උපාදාන කරනවා. මෙන්න මේක උපාදානයේ තියෙන ප්‍රධාන පැති දෙකක්. ඉතින් ඒ නිසා මේ වෙන විස්තර කරන හැම වෙලාවකම උපාදානය කියන එකේදී එක පැත්තක් විතර කතා කරන්න බෑ. අපි උපාදානය වෙනවා. උපාදානය දැන් උදාහරණයක් විදිහට අපි උපාදානය කරගෙන දැන් අර තණ්හා තණ්හා සංකේය වගේ සූත්‍රවල සඳහන් වෙන විදිහට දැන් මේ උපාදාන කියන වචනේ දැන් අපි අරන් බලමු. උපාදාන කියන වචනේ තේරුම් පළවෙනි තේරුම තමයි උපාදාන කියන එක තියෙනවා මේ ඉන්ධන කියන තේරුමට. ඉන්ධන දැන් ගින්දරට උපාදානය වෙනවා දර හෝ වෙන මොනවා හරි ද්‍රව්‍යයක් තෙලක් හෝ මොනවා හරි දෙයක් තමයි උපාදානය වෙන්නේ. එතකොට ඉන්ධන වලටත් උපාදාන කියන තේරුම තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ මහා සංඝයාසංකේ සූත්‍රයේදී ප්‍රශ්නෙදිත් අහන්නේ එහෙම තමයි. දැන් ගින්දර අහසට නැගෙනකොට එයට උපාදානය වෙන්නේ කුමක්ද? ගින්දර අහසට නැගෙන අවස්ථාවේදී උපාදානය වෙන්නේ කුමක්ද? එතෙන්දි කියනවා වායු උපාදානය. වායුව උපාදානය කරගෙන තමයි ගින්දර අහසට යන්නේ. එතකොට එතන උපාදානය කියන එකේ තව පැත්තක්. ඒ තමයි අර අල්ලාගෙන යන්නේ. ඉතින් මෙන්න මේ කියන අදහසත් එක්ක අපි උපාදානය කියන එක අරගමු. මේකේ හැබැයි ඒ ඔක්කොටම වැඩි ටිකක් බරපතලයි මෙතන කියන උපාදානය කියන එක තව එහාට. විභංග සූත්‍ර වර්ණාවේ නිදාන සංයුත්ත අට කතාවේ සංයුත්තනිකායි නිදාන සංයුත්ත අට කතාවේදී උපාදානන්ති දල්හ ගහනං උච්චති කියලා කිව්වා. උපාදානං කියලා කියන්නේ දැඩිව ග්‍රහණය කර ගැනීම. දල්ල ගහනං ඊළඟට එත්ත උපසද්දෝ. උපාදාන කියන එකේ උප ධන ආදාන. එතකොට උප ආදාන මේකේ උපසබ්දය මේක විසා උපසාර උපසර්ගයක්. මේ උපසබ්දය දල්හත්තෝ දැඩි කියන තේරුම දෙනවා. දැන් උදාහරණයක් විදිහට දැන් ආයාස කියලා කියන්නේ වෙහෙස. උපායාස කියලා කිව්වම දැඩි වෙහෙස. ඒ වගේ ආයාස උපායාස. ඒකට උප කියන උපසර්ගයෙන් දැඩි කියන තේරුම දෙනවා. ඒකට ආදාන කියන එකයි උපාදාන කියන දෙකයි. ආදාන කියන්නේ ගන්නවා. උපාදාන කියන්නේ දැඩිව ගන්නවා කියන එක. ඉතින් ඊළඟට කියනවා ඒකට මොකද්ද කියලා පංචකාම ගුණික රාගස්සේතං අදිවචනං කියලා එතන කියනවා. පංචකාම ගුණ පිළිබඳ රාගයට කියන නමක්ලු එතෙන්දී අප උපාදානය කියලා කියන්නේ. ආපහු සුත්තනිපාතාටුවාවේ හේමවත සූත්‍ර වර්ණාවේදී කියනවා උපාතබ්බට්ඨේන උපාදානං. උපාදානේ කළ යුතුය කියන අර්ථ කළ යුතුය නැත්නම් කළ කරනවා කියන අදහසින් උපාදාන. එතෙන්දී කියනවා දුක්ඛ සත්‍යස්සේතං අදිවචනං. දැන් අපි දන්නවා මේ සම්මාදිට්ඨි සූත්‍රයේදී උපාදානයේ පිළිබඳ උපාදාන වාරය පටන් ගන්නෙ කතමං පනාවස උපාදාන. කතම උපාදාන සමුදය. කතම උපාදාන නිරෝධෝ. කතම උපාදාන නිරෝධගාමිනී පටිපදාති. චත්තාරිමානී ආවස උපාදානයි කියලා පටන් ගන්න. එතකොට මේ කියන විවරණේ හැටියටත් ඒ වගේම සුත්තනිපාත අටුවාවේ හේමවත සූත්‍ර වර්ණාවේ කියන හැටියටත් දුක්ඛ සත්‍යස්සේ තරණ දිවචන උපාදානය කියලා කියන්නේ දුක්ඛ සත්‍යයටයි. එතකොට දැන් උපාදානයක් තියෙනවා. උපාදාන සමුදයක් තියෙනවා. උපාදාන නිරෝධයක් තියෙනවා. උපාදාන නිරෝධගාමිනී ප්‍රතිපදාවක් තියෙනවා කියලා තමයි මේ සම්මාදිටි සූත්‍රයේදී කතා කරන්නේ. එතකොට එහෙමනම් චතුරාර්ය සත්‍ය ඥායයට ගත්තට පස්සේ උපාදාන කියලා කියන්නේ දුක්ඛ සත්‍යයට කියන නමයි කියලා කියනවා. ආපහු කියනවා මුසං ආදානං දැඩිවල්ලා ගැනීම උපාදාන කියලා. එතකොට උපාදාන කියන්නේ දැන් ඔබට තේරෙනවා මම ඔය වචනේ තේරුම තමයි සඳහන් කළේ උපාදාන කියලා. ඊළඟට මේකට ගන්නම් අපේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ මහා පුන්නම සූත්‍රය. මහා පුන්නම සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකයේ තියෙන මහා පුන්නම සූත්‍රය. මහා පුන්නම සූත්‍රයේදී දැන් මේ උපාදානය කරන්නේ මොකද්ද අපි? අපි උපාදානය කරන්නේ කුමක්ද කියන එක පිළිබඳව සාකච්ඡා කරනවා. දවසක් භික්ෂුන් වහන්සේ නම බුදුහාමුදුරු ළඟට ඇවිල්ලා වැඳලා එකක් අසක ඉඳගෙන ප්‍රශ්නයක් අහන උන්වහන්සේ ආසන අරගෙන ස්වාමීනි ඉමේනකෝ බන්තේ පංච උපාදානස්කන්ධා සෙයති ඉදං. ස්වාමීනි මේ උපාදානස්කන්ධ පහක් තියෙනව නේද? රූපෝපාදානස්කන්ධෝ වේදනෝපාදානස්කන්ධෝ සංඤ්ඤෝපාදානස්කන්ධෝ සංඛාරෝපාදානස්කන්ධෝ විඥානෝපාදානස්කන්ධෝ කියලා උපාදානස්කන්ධ පහක් තියෙනවා. උදාහරණ වදාරන ඔව් ඉමේ බික්කුපන්ති ඔය පහ තමයි උපාදානස්කන්ධ කියලා කියන්නේ. රූපෝපාදානස්කන්ධේ වේදනෝපාදානස්කන්ධේ සංඥා උපාදානස්කන්ධේ සංඛාර උපාදානස්කන්ධේ විඥාන උපාදානස්කන්ධේ. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ අහනවා සාදු බන්තේ කියලා උන්වහන්සේ කනුමත කරලා ආය අහනවා ඉමේ පන බන්තේ පංච උපාදානස්කන්ධා කිං මූලතා. ස්වාමීනි මේ පංච දැන් අපිට මතකයි දුක්ඛ සත්‍යය විස්තර කරනකොට දුක්ඛ සත්‍යය විස්තර කරගෙන ගිහිල්ලා අවසාන පදයේදී කිව්වේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කිය. දැන් අපිට තේරෙනවා ඇති එතකොට උපාදාන කියන්නේ දුකයි කියලා කියන එක තේරුමක් තියෙනවා කියන්නේ. දැන් මම අර සුත්තනිපාත වර්ණාවෙන් ගත්ත ආකාරණයකුත් කිව්වේ සුත්තනිපාත අටුවාවේ හේමවත සුත්ත වර්ණාවේ කියන දුක්ඛ සත්‍යස්සේ තන් අදිවචන උපාදානයි කියලා කියන්නේ දුක්ඛ සත්‍යයට කියන නමක් කියලා. ඒක දුක්ඛ සත්‍යයේදීම සඳහන් වෙලා තියෙනවා චතුරාර්ය සත්‍යයේ. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. එතකොට පැහැදිලිවම දුක කියලා කියන්නේ පංච උපාදානස්කන්ධය. එතකොට කියන එක තියෙනවා. දැන් ඒ නිසා දැන් මහා පුන්නම සූත්‍රයේදී මෙන්න මේක තමයි මේ ලියන්නේ. මෙතන මේ ගැටය. මොකද මේ පංච උපාදානස්කන්ධය දුකයි කියලා කිව්ව මොකද්ද කියන මහා පුන්නම සූත්‍රයේදී ලියනවා. ආමුදුරු අහනවා ස්වාමීනි මේ පංච උපාදානස්කන්ධයට මුල කුමක්ද? ඉමේ කෝ වික්කු පංච උපාදානස්කන්ධා ඡන්ද මූලක්. ඡන්දය තමයි, කැමැත්ත තමයි උපාදානස්කන්ධයට මුල. ඒක අර තණ්හා පත්‍ය උපාදාන කිව්ව එකම තමයි. ඡන්ද මූලක. ඊට පස්සේ ආපෝ මේ හාමුදුරු අහනවා. තං ඒවනකෝ බන්තේ උපාදානං තේ පංච උපාදාන කන්දා උදාහු අඤ්ඤත්‍ර පංච උපාදාන කන්දෙහි උපාදාන. මහණෙනි, මේ ස්වාමීනි, ඒ පංච උපාදානස්කන්ධයේද උපාදානයි කියලා කියන්නේ. එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධයෙන් වෙනත් එකක්ද උපාදානයි කියලා කියන්නේ. බුදුහාමුදුරුවෝ පිළිතුරු දෙනවා, භික්ෂුව නකෝ වික්කු tangේ උපාදානං, ඒ පංච උපාදානස්කන්ධය නෙමේ උපාදානයි කියලා කියන්නේ. නාපි අඤ්ඤත්‍ර පංච උපාදානස්කන්ධයන්ගෙන් තොර වූවකුත් නෙවෙයි උපාදානයි කියලා කියන්නේ. පංච උපාදානස්කන්ධයේ උපාදානස්කන්ධය කියන එක නෙවෙයි පංච උපාදානය කියලා කියන්නේ. එයින් තොර ඒ කොහොමයි එමන කියන්නේ. යෝ වික්කු පංච උපාදානස්කන්ධේ සුච ඡන්ද රාගෝ තං තත්තු උපාදාන. ඒ පංචවතියක් මෙන්න සන ගැටලුව ලියන දැන. එතකොට ඉස්තර වෙලාම හාමුදුරු වහනවා පංච උපාදානස්කන්ධයක් තියෙනවද? ඔව් ස්වාමී, භික්ෂුව තියෙනවා. ඒ පංච උපාදානස්කන්ධයට මුල කුමක්ද? පංච උපාදානස්කන්ධයට මුල ඡන්දය. ඡන්දය තමයි මුල. ආපහු අනෝ පංච උපාදානස්කන්ධයේ උපාදානය කියන්නේ පංච උපාදානස්කන්ධයට වෙනස් වූ වෙනත් උපාදානය කියලා වෙන එකක් තියෙනවා. එතෙන්දී බුදුහාමුදුරු වදාරන්නේ භික්ෂුව පංච උපාදානස්කන්ධයක් නෙවෙයි උපාදානය කියන්නේ. පංච උපාදානස්කන්ධයෙන් පිට දෙයක්ුත් නෙවෙයි උපාදානය කියලා කියන්නේ. ඒ පංච උපාදානස්කන්ධයේ පිළිබඳව තියෙන ඡන්ද රාගය තමයි, කැමැත්ත සහ ඇල්ම තමයි උපාදාන කියලා කියන්නේ. ඊට පස්සේ හාමුදුරුව අහනවා සියාපන භන්තේ පංච උපාදානස්කන්ධේසු ඡන්ද රාග වේමත්තත. හොඳයි, පංච උපාදානස්කන්ධය පිළිබඳ ඡන්ද රාගය නම් උපාදාන කියලා කියන්නේ. එතකොට උපාදාන පත්‍යා භවෝනේ ඊළඟට අපිට අපේ ඔළුවට එන්න ඕනේ ඊළඟ එක. උපාදාන පත්‍යා භවෝ. එතකොට භවයට බලපාන්නේ මේ උපාදානය. උපාදානය කියන්නේ ඡන්ද රාගය. ඡන්ද රාගය නම් උපාදානය කියලා කියන්නේ මොකක් පිළිබඳ ඡන්ද රාගයද? පංච උපාදානස්කන්ධ පිළිබඳ. මේකත් පොඩ්ඩක් අපි ලියාගෙන ඉන්න එක හොඳයි. පංච උපාදානස්කන්ධය. පංචස්කන්ධය කියලා කියන්නේ මේ ලෝකේ තියෙන වස්තු සමූහයක් විතරයි. වස්තුෝ මේ යම් කිසි ධර්ම සමූහයක්. ඒ පිළිබඳව පුද්ගලයා මමයේ මාගේ කියන දෘෂ්ටි වශයෙන් හෝ කාම වශයෙන් හෝ දෘෂ්ටි වශයෙන් හෝ මොකක් හරි ක්‍රමයකට මේ පිළිබඳ ඇදබද ගන්න එක තමයි මේ කියන උපාදානය කියලා කියන්නේ. එතකොට පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ ඒක පංචස්කන්ධයයි වෙනයි, පංච උපාදානස්කන්ධය වෙනයි. මොකද පංචස්කන්ධය පිළිබඳ පංචස්කන්ධය මිනිස්යාට ගැටලුවක් නෙවෙයි. ගැටලුව වෙන්නේ ඒක උපාදානය කරගත්තම. එතකොට උපාදානය කරගත් පංචස්කන්ධයයි දුක කියලා කියන්නේ. එතකොට දැන් මේ උපාදානය කරගත් පංචස්කන්ධය එමනම් ඒ උපාදානය කරන්නේ කුමක් නිසාද කියලා කිව්ව චන්ද්‍රාගය නිසා. ඒ චන්ද්‍රාගයේ විවිධත්වයක් තියෙනවද? වෙනසක් වෙනස්කම් තියෙනවද? සියාදික් තියෙනවා මහණෙනි. ඉදදික් වූ ඒකච්චස් ඒවන් හෝති. ඔන්න කෙනෙකුට මෙහෙම හිතෙනවා. ඒව රූපෝ සියානාගතව අනාගතේ මම මෙන්න මේ වගේ හැඩරුව තියෙන කෙනෙක් වෙන්නව නම් හොඳයි කියලා. දැන් මේ කාලේ හුඟක් උස හිටපු කෙනෙක් කල්පනා කරනවා මම ටිකක් උස අඩු මධ්‍යස්ථ කෙනෙක් වුණා නම් හොඳයි. මිටි කෙනෙක් කල්පනා කරනවා මම ඊට වැඩිය උස වුණා නම් හොඳයි කියලා. මහ කළු කෙනෙක් කල්පනා කරනවා මම සුදු වුණා නම් හොඳයි කියලා. එතකොට ඊළඟ භවයේ පිළිබඳව කල්පනා කරනකොට තමන් අකමැති තමන්ගේ රූපය සම්බන්ධව තමන් අකමැති දේවල් පිළිබඳව තියෙන උපාදානයේ වෙනසක්. ඒ උපාදාන මතතාව රූපය පිළිබඳව. දෙක. ඒවන් වේදනාව සියන් අනාගත සම්බන්ධන. අනාගත කාලයේදී මට මෙන්න මේ වගේ සුඛ වේදනාවල් මෙන්න මේ දේවල් ලැබෙනවා නම් හොඳයි, මෙන්න මේ විදිහට තියෙනවා නම් හොඳයි, මෙහෙම විඳින්න තියෙනවා නම් හොඳයි. කායික වශයෙන් මානසික වශයෙන් විඳින්න තියෙන දේවල් පිළිබඳ අපි සාමාන්‍යයෙන් අපේ සියලුම වටපිටාව, අපේ උපකරණ, අපේ ප්‍රත්‍ය පහසුකම්, අපේ වටපිටාවට අවශ්‍ය කරන සියල්ලම අපි සකස් කරගන්නේ අපේ වේදනාවට අනුකූල වෙන විදිහට, වින්දනයට අනුකූල වෙන විදිහට. වින්දනය තමයි අපිට වැදගත් වෙන්නේ. සුඛ කියලා කියන්නේ ඔතන. එතකොට අනාගතයේ මෙන්න මේ වගේ වේදනාවක් සහිත කෙනෙක් මම වේවා කියලා ප්‍රාර්ථනා කරන අපේක්ෂාවක් තියෙනවා. ඒ තමයි දෙවෙනි එක. ඊළඟට තියෙනවා ඒවන් සංඛාරෝසිය. මේ වගේ සිතුවිලි, මේ වගේ කර්ම තියෙන කෙනෙක් වේවා ඊළඟ භවයේ. ඒවන් විඥානෝසිය. මෙන්න මේ වගේ සිත් ඇති කෙනෙක් වෙනවා නම් හොඳයි කියලා දැන් අස්ස වශයෙන්ම දැන් සමහර වෙලාවට අපි කල්පනා කරනවා මේ දැනටත් අපේ සිත පිළිබඳව. සිත කලබල වෙලා අවුල් වෙලා තියෙනකොට මට මේ සිත සංසුන්ව නිසංසලව තියාගන්න හොඳයි. ඉතින් අපි මොකද කරන්නේ? හරියට යනවා, මෙහාට යනවා, එළියට යනවා, ඇවිදින්න යනවා, මූද ළඟට යනවා, වම්මනාද උද්‍යානවලට යනවා. මොකද මේ හිත තියා ගන්න පන්සලට යනවා. ඉතින් ඔය උත්තෙන් වලට යනවා. මොකද මේ හිත හරියට පවත්ගෙන යන්න ඔන්න ඔය විදිහට මහණේ මේ මහණ පංච උපාදානස්කන්ධය පිළිබඳව ඒ පුද්ගලයන්ට විවිධත්වයක් තියෙනවා, විවිධ චන්දරාගයක් පවතිනවා ය කියලා. දැන් එතකොට මේ කියන මහා පුන්නම සූත්‍රයේ තියෙන විවරණයේ හැටියට අපිට තේරෙනවා බුදුහාමුදුරුවන් අහන මේ පංච උපාදානස්කන්ධය. එතකොට පංච උපාදානස්කන්ධයම තමයි දැන් මේක අපිට දෙපළකදී හම්බුණා. එකක් තමයි දුක්ඛ සත්‍ය විවරණයේදීත් හම්බුණා. මේ උපාදාන කියලා කියන්නේ මේ දුක කියලා කියන්නේ උපාදානයි කියන එක. මොනම සූත්‍රෙදිත් කියනවා මේ දුක කියන්නේ උපාදානයි. එතකොට උපාදාන දුක්ඛය තමයි මේ තියෙන ප්‍රශ්නේ. එහෙමනම් මේ උපාදානය දුක නම් අපි ඊළඟට මොකද්ද කරන්න ඕන කියන එක තමයි ඊළඟ අපේ විවරණය. මම පොඩ්ඩක් විනාඩියක් නවත්තලා ඔබට පුළුවන් අවස්ථාවක් සලසා දෙන්නම්. මේ කතා කරපු කාරණේ පිළිබඳව ඔබට යමක් අදහසක් තියෙනවා නම් කියන්න. හොඳයි බ්‍රහ්ම පින් එදිසිං මහත්මයා, හොඳයි අපි කල්යාණ මිත්‍රින්ට අවස්ථාව තියෙනවා දැන් සාකච්ඡා කරපු නැත්නම් එදිසිං මහත්මයා විස්තර කරපු කොටස් පිළිබඳව යම් කිසි දෙයක් තවදුරටත් පැහැදිලි කර ගැනීමක් තියෙනවා නම් ඒක අවස්ථාව තියෙනවා. තෙරුවන් සරණයි. කරුතර සංඝරත්නය ඇතුළු සියලුම කල්යාණ මිතුරු මිත්‍රියන්ගෙන් අවසරයි. ඒ වගේම මේ ආරම්භක අවස්ථාවේදී මම සඳහන් කරන්න කැමති මේ ශ්‍රී ලංකාවේ මහා ගංවතුරක් ඇති වෙලා බොහෝ දෙනා විපතටපත් වෙලා තියෙනවා කියන එක අනුව මේ සියලුම දෙනාට මේ සියලු සත්වෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වේවා කියලා මම මහත් මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරන්න කැමතියි. ඒ වගේම ජයසේන ඉන්ද්‍රසිංහ මහත්මයා අපිට මේ උපාදානයේ පිළිබඳ වෙනදා වගේම නොයෙකුත් පැතිවලින් අපිට විස්තර කරලා දුන්නා. මට කුඩා ප්‍රශ්නයක් තියෙනවා. මම හිතාගෙන හිටියේ මේ නිවන් මාර්ග ගමනේදී බාධකයක් හැටියට ප්‍රධාන නළුවෙක් හැටියට රඟපාන්නේ තණ්හාව කියලා මම හිතාගෙන හිටියේ. දැන් මට මෙතනදී අදහසක් ඇති වුණා මේ උපාදානයේ මෙතන විශාල වැඩ පිළිවෙලක් කරනවා කියලා ඉවර වෙලා. මේ මගේ අදහස මෙතන දිනවැරදිද කියන එකයි මම දැනගන්න වඩා කැමතියි. මොකද මං හිතාගෙන හිටියේ මේ ළඟම තියෙන දේ තණ්හාව තමයි, ඊට පස්සේ අවිද්‍යාවකුත් තියෙනවා කියන එක වගේ තමයි මට තේරුම් අරන් තිබුණේ. නමුත් මේ අද අපේ කතාවේදී අපිට මට වැටහි ගියා මේ උපාදානය මෙතන විශාල වැඩ පිළිවෙලක් කරනවා කියලා. මම තේරුම් ගත්තා හරිද කියන එකයි පොඩ්ඩක් දැනගන්න කැමතියි. තෙරුවන් සරණයි. ඔව් හරි, මම මේකට උත්තර දීලා ඉන්නම් සමහරවිට. නෑ, අමුතුවෙන් කියන්න දෙයක් නෑ. ඔබතුමා තේරුම් ගත්ත විදිය හරි කියලා මම කියාපු දේ තමයි කියමන් අදහස් කරපු දේ තමයි ඔබතුමා තේරුම් අරන් තියෙන්නේ. ඒක මම පැහැදිලි කළා කිව්වා. මොකද අර සංහාව තමයි මේකේ මූලික. දැන් මෙතනත් ඇහුවනේ උපාදානයේ දැන් පංච උපාදානස්කන්ධයට ඇති වෙන්නේ මොකක් බුල් කරගෙනද කියලා. එතනත් බුදුහාඳුරුව දාරන්නේ චන්දරාගය. ඉතින් ඒ තන්නේ තණ්හාව තමයි. ඒක කිසි ගැටලුවක් නැහැ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ක්‍රියාත්මක කරන්නේ මොකද්ද කියන එක. දැන් අපි මෙතන තියෙන්නේ මේ ධර්මයේ මේ සතාගත ධර්මයේ කියලා කියන්නේ අවබෝධයේ නෙවෙයිනේ. මේක තියෙනවා භාවයේ තප්ප කියලා කොටසක්. වඩන්න ඕන දෙයක් තියෙනවා, ක්‍රියාත්මක කරන්න ඕන දෙයක් තියෙනවා. එතකොට සත්‍යඥාන, කෘත්‍යඥාන, පුත්‍යඥාන කියලා චතුරාර්ය සමායන චතුරාර්ය සත්‍ය පිළිබඳව තියෙන ක්‍රියාකාරකම් හතරටම තියෙන ක්‍රියාකාරකම් හතරක්. එහෙමනම් දැන් ඔය සමුදේ සත්‍යනේ ඔය තණ්හාව කියන්නේ. ඒකට තණ්හාවේ සමුදේ සත්‍යේ කෘත්‍යඥානයක් තියෙනවා ක්‍රියාකල යුතුක් ඒක පහතබ්බ. දැන් එතකොට තේරෙන්න ඕන තණ්හාව තමයි මේ සංසාර ගමනේ සංසාරයෙන් එතර වීමේට තියෙන බාධකයේ තණ්හාව එහෙම නැත්නම් තියෙන බරපතල මහා ගල් කන්ද තණ්හාව තමයි. නමුත් ඒකටත් තියෙනවා කෘත්‍යයක් කරන්න ක්‍රියාවක්. අන්නේ ක්‍රියාව පටන් ගන්න ක්‍රියාව නවත්තන්න එහෙම නැත්නම් ක්‍රියාකාරකම පටන් ගන්න තියෙන්නේ කුමක් නැවතීමෙන්ද? තණ්හාව නවත්තනවාද උපාදානය නවත්තනවාද කියන එකයි. අන්න එතන තමයි තියෙන ප්‍රශ්නේ. ඉතින් ඒ නිසා දැන් ඉස්සරහට මම ඉස්සර ගන්න තියෙනවා අර මේ චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නං සංගති පස්සෝ පස්සපච්චා වේදනා වේදනාපච්චා තණ්හා තණ්හාපච්චා උපාදාන. තණ්හ මම ඉස්සෙල්ලත් ඔක විස්තර කරනවා මම අර කිව්වේ හිතේ තියෙනවා කටින් කිව්වොත් තමයි ඒක අකුසලයේ වෙන්නේ. කයින් කළොත් තමයි බරපතල අකුසල. එතකොට මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙත්තා මනෝමය මනසාචේ පදුට්ඨේන වාසතිවා කරෝතිවා තතෝ නම් දුක්ඛමන්නේති කියලා කිව්වනේ. මේ න්‍යාය අනුව මේක න්‍යායක් මම මේ ඉදිරිපත් කළේ. ඒ ධර්මයේ මෙතෙන්ට ගන්න කියන එක නෙවෙයි. ඒ න්‍යායානුකූලව සිතේ තිබෙන සත්වය අක්‍රිය කරන්න ඕන. මේ තණ්හාව අක්‍රිය කළ යුතු තියෙනවා. එහෙම නැත්නම් ඒක ක්‍රියා විරහිත කරන්න ඕන. ක්‍රියා විරහිත කරන්න තියෙන දේ තමයි තණ්හාව ඊළඟට බලාපොරොත්තු වෙන දේ ඉෂ්ට නොකිරීම. ඊළඟට බලාපොරොත්තු වෙන්නේ උපාදානය. උපාදානය. එතකොට වඳුරාට එහා පැත්තට යාමට පණින්න ඕනකම තියෙනවා. නමුත් පැනලා අල්ලගත්තොත් තමයි වඳුරා ඒ පැත්තට ගියා වෙන්නේ. හැබැයි පණින්න ඕනකම තිබිලා මේගොඩට වෙලා හිටියට කවදාකවත් ඒගොඩ ඒ පැත්තට යන්නේ නැහැ. ඒ ඒ වගේ නිතරම උපාදානය කියන එකේ තියෙන්නේ ඔන්නෝකයි. තණ්හාව තමයි තියෙන්නේ. නමුත් අද දැන් සාමාන්‍යයෙන් අපේ සිරිත තමයි අපි ධර්ම දේශනා අපි සාකච්ඡා දේශනාවල් කරනකොට අපි යමක් කියන්න ගියාට පස්සේ ඒ හැම එකකම එතෙන්ට තියෙන වැදගත්කම එතන තියෙන විශේෂත්වය අපි කතා කරන්න ඕනේ. හැම ධර්මයක් පිළිබඳව තියෙනවා ඒ එතනට තියෙන විශේෂත්වය. සමස්ත ධර්මයේ ගත්තට පස්සේ සමස්ත ධර්මයේ තියෙන කපිපෙනන ධර්ම ලක්ෂණ. ඒ සමස්ත ධර්මයේදී සංඛාව සමහට අවිද්‍යාව එක. සංඛාව දෙක. නමුත් ක්‍රියාකාරකමට බැසපු එක්කෙනාට තියෙන්නේ හිතේ තණ්හාව නවත්තන එකට වැඩිය හිතේ ඇතිවෙච්ච තණ්හාව නවත්තන එකට වැඩිය ඊළඟට ඉතිසල්ලා කළ හැකි දෙයක් තියෙනවා උපාදානය නවත්තන එක. ඉතින් මෙන්න මේ නිසා තණ්හාපච්චය උපාදානං කොතනින්ද ඔය සංසාර චක්‍රේ කොතනින් නැවැත්තුවත් සංසාර චක්‍රේ නවත්තන්න පුළුවන්. නමුත් වඩා වැදගත් වෙන්නේ ඒකේ කියන එක තමයි තියෙන්නේ. ඉතින් මේක අමුතුම වාද විවාද කරන්න එහෙම නැත්නම් අපිට මේ දිග දීර්ඝ සංවාදයක් කරන්න තරම් මහා ගැටළු ප්‍රශ්නයක් නෙවෙයි. මේ හැම එකටම තියෙන සම බරක් හතේ චක්‍රයක් කිව්වට පස්සේ ගැරකුණ ඕන පැත්තකට ගැරකුණොත් ඒක යන්න පුළුවන්. ඒ නිසා ඒක ගැටලුවක් නෑ. නමුත් මම මේ ඉදිරිපත් කරන්නේ අපි ප්‍රායෝගික ක්‍රියාමාර්ගයකදී වඩා වැදගත් වෙන්නේ උපාදානයේ දෙස බැලීමයි උපාදානයේ වළක්වා ගැනීමයි කියන එක තමයි මේ කියන්න තියෙන්නේ. හොඳයි. තවත් තියෙනවද දැන්නේ? බොහොම පින් ඉන්නත් මහත්මයා ඉතා හොඳින් විස්තර කරා. මට වැටී ගියා තේරුම් ගන්න. තවත් කාට හරි ප්‍රශ්නයක් තියෙනවද? හොඳයි මම හිතන්නේ තවත් ප්‍රශ්න නැහැ වගේ. මම කෙටියෙන් යමක් අහන්න ජයසනේ විසින් මහත්මයා අපි මම හිතන්නේ ඔබතුමා සමහර ඉදිරියේදී විස්තර කරයි මේ උපාදානීය ධර්ම යටතේ කොයි විදිහද මේ උපාදානස්කන්ධය කියන එක බලපාන්නේ කියන එකත් අපිට යම් අවස්ථාවක විස්තර කරයි කියලා බලාපොරොත්තු වෙනවා. හොඳයි ඔබතුමාට නැවත වරක් යමු ඉන්න ඉතිරි ටික සම්පූර්ණ කරා. ඔව් දැන් ඊළඟට හොඳයි අපි එතෙන් දෙනවා මූලපරියාය සූත්‍රයේදී මේක විස්තර කෙරෙනවා. මෙන්න මෙහෙම පුරිම කම්ම භවස්මින් මෝහෝ අවිජ්ජා ආයෝහන සංඛාරා නිකාන්ති තණ්හා උපගමනං උපාදානං චේතනා භවෝ ඉති මේ පංච ධම්මා පුරිම කම්ම භවස්මෙන් ඉද පටිසන්ධියා පච්චය. මේ කලින් අපි භව වාරිදි කිව්වා. නමුත් මේක පොඩ්ඩක් මතක් කළේ මේ උපාදානයේ තියෙන තැන අපි මේ සංසාර ගමනේදී පුරිම කම්ම භවයේ කියලා කිව්වේ අතීත ජාතියේදී කර්ම අතීත ජාතියේ කර්ම රැස් කරන වෙලාව. කම්ම භව කියලා කියන්නේ භව tattවයේ කර්ම කියන එකයි. එතකොට භව කර්ම කියලත් අපි කියනවා ඔකට. කම්ම භව කියලත් කියනවා භව කර්ම කියලත් කියනවා. ඒ කියන්නේ ඒක හරියට වෙනත් විදියකින් කියනවා නම් පැලවෙන මුං ඇට කිව්වා වගේ. එතකොට ඒ කියන්නේ කර්ම නැවත භව tattයක් තියෙනවා. එතකොට කම්ම භව පුරිමේ කම්ම භවයේ අතීත ජාතියේදී කරපු කර්ම භවය මේ භව කියන එක ඔළුවේ තියාගෙන මේ ගොඩ නැගිල්ලක් හරි රටක් හරි එව නැත්තම් ලෝකයක් හරි ගැන හිතන්න එපා. භව කියන එකේ භව කියන එකේ වෙයි කියන තේරුම තියෙනවා. භවදී වෙයි කියන එක. ඒ නිසා අන්න එහෙම හිතාගන්න ඕන. භවය කියලා කිව්වට පස්සේ උප්පත්ති භව කියලා જાතියක් තියෙනවා. මේ උප්පත්ති භව නෙමෙයි කම්ම භවය කියන්නේ. භවපච්චයා જાති. ඔබ සංසාරේ තවමත් පවතින කෙනෙක්වද ඉන්නේ නොපවතින කෙනෙක්වද කියන එක මත තමයි ඊළඟ භවයේ උපදිනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ. ඉතින් ඒ නිසා උපදින කෙනෙක් වෙනවා නම් ඒ කියන්නේ කර්ම. කීනම් පුරාණං නවං අත්ති සම්භවං විරත් චිත්තායති කියන භාෂාවෙන් කීනම් පුරාණං කියලා කිව්වේ අර කර්ම ඉවරයි. නවං අත්ති සම්භවං අලුත් කර්ම රැස් කිරීමක් නැහැ. ඒ කීන බීජා අන්න භව ශක්තිය නැති කළ කර්ම භව කර්මවල භව tattve නැහැ. මේක තමයි කම්ම භව කියලා කියන්නේ. එතකොට කම්ම භවයේ කරස් කරන කාලේ තමයි පුරිම කම්ම භවස්මින් කියලා කිව්වේ පෙර කර්ම භවයේදී. මෝහෝ අවිජ්ජා. එදා ඒ දුක්ඛාදීය පිළිබඳව දුක්ඛේ සුඛං අනිච්චේ නිච්ඡං අසුභේ සුභං ආදී වශයෙන් මෝහයක් තිබුණා. මුලා වෙලා තමයි ඉන්නේ. අන්න ඒක තමයි අවිජ්ජාව කියලා කියන්නේ. එතකොට ඒන මුල්හෝ කම්මං කරෝති යමකින් මුලා වෙලා කර්ම රැස් කරනවා නම් ඒකට කියනවා අවිජ්ජාව. එතකොට පුරිම කම්ම භවයේ අතීත ජාතියෙහි කම්ම භවයේ කෛරමාණේ කරන කවල මෝහෝ අවිජ්ජා මුලා වීම තමයි අවිද්‍යාව කියලා කියන්නේ. එතකොට මේ මම මේ කියාගෙන ඉන්නේ මේ උපාදානයේ හුදෙකලාව කතා කරන්න බෑ. මේක හා සම්බන්ධ වෙච්ච අනිත් කාරණා ටික පසු අනුව ක්‍රමානුකූලව උපාදානයට ආවේ නැත්තම්. ඊළඟ තමයි ආයෝහන සංඛාරා. සන්තං කම්මං කරොන්තු ඒ ඒ කර්ම කරන වෙලාවට දැන් උදාහරණයක් කියනවා දානයක් දෙන වෙලාවට දාන උපකරණාදී සජ්ජනාදී වශයෙන් දාන උපකරණාදී පිළියෙල කරන වෙලාවට චේතනා ඒ චේතනාවට කියනවා සංඛාර කියලා පුරිම චේතනා ඒ මුල් චේතනා අවස්ථාව ඒකට කියනවා පූර්ව චේතනා කියලා කියනවා ඒකට සංඛාර පටිග්ගාහකාණං පනහත්තේ දෙය ධම්මං පතිත්තාපේතෝ දාණය මුල්ලෙන් සූදානම් කරනකොට පුරිම චේතනාවලට සංඛාර කියලා කියනවා. ප්‍රතිග්‍රාහකයන්ගේ අතේ දාණය පිළිගන්නනකොට අන්න චේතනා එතන චේතනාවක් කියනවා. එතකොට භව කියලා කියනවා. ඒක වෙනත් විදියකින් කියනවා නම් අර චිත්ත වීතියක් පළමෙනි චිත්‍රිත තියෙනවා මෙලෝ විපාක දෙන පරලෝ විපාක දෙන අවසාන තියෙනවා ওই දෙක අතර අපරාපරිය වේදන තියෙනවා ඒක කර්මයක් ඒ චිත්ත වීතියක් දමන කරලා අවසන් වුණාට පස්සේ තමයි කර්මයක් බවට පත් වෙන්නේ ඒකට භව වෙන්නේ එතෙන්දී ඉතින් ඒ නිසා පුරිම චේතනාව සංඛාරයි ප්‍රතිග්‍රාහකයන්ට දාණය පිළිගන්න ඉවර වෙනකොට භව tattweට වැටෙනවා ඔන්න එතකොට පුරිම කම්ම භවස්මින් මෝහෝ අවිජ්ජා ආයෝහන සංඛාර ආයෝහන කියලා කියන්නේ රැස් කිරීම තමයි සංස්කාර කියලා කියන්නේ. ඊළඟට කියනවා නිකාන්ති තණ්හා යං කම්මං කරොන්තස්ස උප්පත්ති භවේ තස්ස පලස්ස නිකම්මනා පත්තනාසා යම් කර්මයක් ඒ කියන්නේ පුණ්‍ය හෝ පාප හෝ කර්මයක් කරන වෙලාවට උපදින භවය පිළිබඳව හෝ එහෙම නැත්නම් ඒ කර්මයේ ප්‍රතිඵල පිළිබඳව නිකාමන මොනවා හරි අපේක්ෂාවක් කැමැත්තක් තියෙනවා නම් ප්‍රාර්ථනාවක් තියෙනවා නම් අන්න ඒකට කියනවා තණ්හා කියලා. එතකොට යම්කිසි ක්‍රියාවක් යම්කිසි දෙයක් රූපයක් දැස බැලුවා වුණත් ඒකෙන් යම්කිසි ප්‍රාර්ථනාවක් අපේක්ෂාවක් ඇති වෙනවා නම් තණ්හාව. එතකොට යම් ඕනෑම දෙයක ඕනෑම ක්‍රියාවක ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් කරන ඕනෑම කාර්යයකදී ඒ සඳහා තියෙන අපේක්ෂාව තමයි තියෙන්නේ. පිනටත් එහෙමයි පවටත් එහෙමයි. ඒක තමයි තණ්හා කියලා කියන්නේ. ඊළඟට කියනවා නිකාන්ති තණ්හා උපගමනං උපාදාන. යං කම්මං භවස්ස පච්චේ භූතං. ඔය භවයට කර්ම භවයට හේතු වෙන යම් කර්මයක් කරන කරලා ඉවර වෙලා කම්මං ඉදං කම්මං කත්වා මේ කර්මය කරලා ඉවර වෙලා අසුකස්මින් නාමතානේ අසවල් නම් තැන දිව්‍ය ලෝකයක එහෙම නැත්නම් අපි කියන විදිහට ওই මහසල් කුලයක අර යෝතියා දීසාකාදී සිටු පවුලක එහෙම නැත්නම් දිව්‍ය ලෝකයක කොහේ හරි උපදිනවාය කියන සාස්වත දෘෂ්ටික ප්‍රාර්ථනාවක් හෝ අපේක්ෂාවක් හෝ එහෙම නැත්නම් ඒ පිළිබඳව තියෙන බැඳීමක් යම් කිසි භවයක් හා බැඳෙනවා නම් ඒක හෝ උච්චජි සාම එහෙම නැත්නම් මෙතනින් ඉවරයි. කියලා හෝ යම් කිසි කෙනෙක් හිතනවා නම් මෙන්න මේකට කියනවා උපගමන කියලා. එහෙම නැත්නම් ග්‍රහණය කර ගැනීම කියනවා පරාමර්ශනය කිරීම කියලා කියනවා. මෙන්න මේකටයි උපාදානය කියලා කියන්නේ. දැන් මොන උපාදාන කියන්නේ මොකද්ද කියලා විස්තර කරගන්න. පුරිම කම බවස්මින් පෙර කර්මයේ පෙර භවයේ කර්ම රැස් කරන වෙලාවට ඒ කර්ම රැස් කරන වෙලාවේදී පැවතිච්ච මෝහයට කියනවා විද්‍යාව කියලා. ඒ යම් ඒ මුලා විලා කරන කර්ම කරන මුලාව මුලා වීම කර්ම කරන වෙලාවේදී මුලා වෙනවා කවුරු. කුසල කර්ම කරන එක්කෙනක් මුලා වෙනවා අකුසල කර්ම කරන එක්කෙනක් මුලා වෙනවා. ඊළඟට ඒ මෝ ඊළඟට ඒකෙන් කර්ම රැස් කරනවා. ඒ රැස් කරනකොට දාන ආදී පින්කම් කරනවා. ඒ පින්කම් කරලා ඊළඟට ප්‍රාර්ථනාවක් කරනවා අසවල් වගේ තැන මට උපදින තැනක් යන හිතනවා. ඒ ඉපදිලා මෙන්න මේ වගේ කෙනෙක් වෙනවාය කියලා හෝ එහෙම නැත්නම් මෙතනින් ඉවර වෙනවාය කියන පුද්ගලයා තුළ පවතිනවා උපගමනය අවසානයේ ඉලක්කයක් එහෙම නැත්නම් අවසානයේ යන තැන පිළිබඳව මෙන්න මේක තමයි උපාදානය කියලා කියන්නේ. උපගමනං උපාදානං මෙන්න මූලපරියාය විවරණයට අනුව උපාදානය කියන එක විස්තර කරලා තියෙනවා. එතකොට මම ඔය විස්තර කළේ දැන් උපාදානය පිළිබඳව. ඊළඟට අපි යනවා උපාදානය පිළිබඳව ධම්මසංගිනී ප්‍රකරණය තමයි උපාදානය පිළිබඳව අපේ ධර්මයේ තියෙන පැහැදිලිම විවරණේ තියෙන්නේ. අනිත් සියලුම තැන්වලට අරගෙන තියෙන්නේ මෙතනින් දෙන විස්තරය තමයි. ඒක විස්තර කරනවා ධම්මසංගිනියේදී නිච්චේප කාණ්ඩයේදී කතමය ධම්මා උපාදාන. උපාදාන කියන්නේ මොනවාද? සප්තාරි උපාදානානි. උපාදාන හතරක් තිබෙනවා. කාම උපාදානං, විද්ධි උපාදානං, සීලපතු උපාදානං, අත්ත්වාද උපාදානං. තත්තකතමං කාම උපාදානං. කාම උපාදානේ කියන්නේ මොකද්ද? යෝ කාමේසු පංචකාම ගුණ. පංචකාම ගුණ. පංචකාම ගුණ කියලා කියන්නේ මේ ධර්මයේ දැන් දන්න මේ පින්නතුන් දන්නවා. නතේ කාමායානි චිත්‍රානි ලෝකේ කියලා විස්තර කරලා තියෙනවා නිබ්බේධික සූත්‍රයේදී. ඒවා නතේ කාම ඔය රූප ශබ්ද ගන්ධ රස ස්පස්තව්‍ය කියලා මේ ලෝකේ තියෙන දේවල් කාම නෙමෙයි. ඒවා කාම ගුණ. ඒ කියන්නේ හරියටම කියලා තියෙනවා නම් දැන් පිරිත් තියෙනවා. පිරිත් කියලා අපි පිරිත් නූලක් බඳිනවා. එතකොට පිරිත් කියනකොට පිරිතෙන් අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ආශිර්වාදයේ සඳහා පිරිත් නූලක් වදන් දෙනවා. ඒ නූල ඒ වගේ මේ සත්‍යය මේ කාම මිනිසාට මිනිසා කැමතිද මේ ලෝකේ තියෙන දේවල් තියෙනවා ඒවා මිනිස් සත්‍යය විසින් තමන් කැමතිසහ අකමැති වශයෙන් තමන්ගේ සාංශාරික චිත්තාචාරයේ අනුව අපේක්ෂාවල් අනුව අභිරුචිය අනුව තමන්ගේ විවරණ අනුව තීරණය කරනවා. එකම පුද්ගලයා එකම දෙයක් ගැන විවිධ දෙනා විවිධ දේවල් විවිධ විදිහට හිතනවා. මේක තමයි චිත්තාචාරයේ කාමයේ හැටි. ඉතින් අර මෙන්න මේ නිසා එකම දෙයක් පිළිබඳව එක එක්කෙනා එක එක විදිහට හිතනවා. ඉතින් අර ඒ කියන සංකල්ප තමයි දැන් ඔකට තියෙන ශ්ලෝකයක් සංස්කෘත කියමනක් තියෙනවා. එකම ස්ත්‍රියකගේ පියයුරු දෙස තුන් දෙනෙක් තුන් විදියකට බලනවා කියලා. පරිබ්‍රාජ කාමුකක් සුනෝ. පරිබ්‍රාජකයා බලනවලු මේක කුණපයක්, අනිත්‍ය ධර්මයක්, විනාශ වෙන දෙයක් කියලා. පිළිකුල් ලෙස එහෙම නැත්නම් ඒකේ තියෙන අනිත්‍යතාවය මෙනෙහි කරනවලු තාපසයා පරිබ්‍රාජකයා. කාමුකයා බලනවලු මේක කාමයේ සංකර්පණය කර ගැනීමට තියෙන මේ ලෝකයේ විහිලා තියෙන කාම වස්තුවක් ලෙස. සමහර විට බල්ලෙක් දකින්නවලු මේක කෑමක් ලෙස. එතකොට එක එක පුද්ගලයා එකම කාරණයක් පිළිබඳව දකින්නේ. එහෙමනම් මේ වස්තුවේ නෙවෙයි කාමයේ තියෙන්නේ, කාමයේ තියෙන්නේ පුද්ගලයාගේ මනසේ. ඉතින් මෙන්න මේ නිසා මේ කාමයේ කියන එක පිළිබඳව කාම උපාදානිය මෙතන තියෙන. ඉතින් ඒ නිසා මේ කාමීසු කාමච්ඡන්දෝ කාම උපාදානිය කියන විස්තර කරන්න ගියාම කාමච්ඡන්දෝ කාමයට ඇති කැමැත්ත. මෙතන කාම කියලා කියන්නේ කාම ගුණ. හරි ඉස්සලත් අපි කිව්වේ කාම රාගෝ. ඡන්ද කියන්නේ කැමැත්ත. රාග කියන එකේ ඡන්ද කියනවට වැඩිය පොඩ්ඩක් තියෙනවා වෙනසක් ඇලීම කියන එක. දැන් රජනං රාගෝ. ඒ රෙද්දකට පාට කෝණ එකට කියනවා ඒකටත් රාග කියලා කියනවා. එතකොට දැන් රජනං රජනේ කියලා කියන්නේ පෙවීම. එතකොට ඒ රාග කියන එක ඡන්දයට වැඩිය වෙනසක් තියෙනවා. දැන් පාටක් තියෙනවා, පාට යම් කිසි එකකට පෙව්වට පස්සේ ඒකත් ඒ පාට වෙනවා. එතකොට කැමැත්ත තිබුණට කැමැත්ත පෙවිලා නැහැ. ඡන්ද කියනකොට කැමැත්තයි තියෙන්නේ. නමුත් ඒ කැමැත්තෙන් එයා වසඟ වෙනකොට ඒකට කියනවා ඡන්ද රාගය කියලා. කාම රාගෝ. කාම නන්දි. ඒකෙන් තෘප්තිමත් වෙනකොට කාම නන්දි කියලා කියනවා. කාම තණ්හා. මේ ඔක්කොම එක විදියට යන වත. නමුත් ඒවයි විවිධ අවස්ථාවල් කියවෙනවා. කාම සිනේහෝ. කාමයේ නිසා ඇති වෙන ආදරය, ආලය බැඳීම. කාම පරිලාහෝ. ඒව ලබා ගැනීමට හෝ ලබා ගත්තට පස්සේ හෝ ලබා ගැනීමේදී හෝ තියෙන දැවිල්ල. පරිදාහය. ලබා ගන්න තුරු තියෙන නොයවතිල්ල. ලැබුණට පස්සේ තියෙන නොයවතිල්ල. මේ කාම මුච්ඡා. කාමයේ මුසපත් වීම. කාමයෙන් මුසපත් වීම. එතකොට කාමයෙන් මුසපත් පස්සේ අර දිවා පස්සෙති නෝලෝක කාපෝ රාත්‍රවණ පස්සෙති ලෝභී දේශීච මොහීච දිවා රාත්‍රවණ පස්සෙති කිව්වා. බකමූණට දවල්ට පේන්නේ නැහැ. කපුටාට රැට පේන්නේ නැහැ. ලෝභියා. මෙන්න මේ ලෝභියා එහෙම නැත්නම් මේ රාගය, කාමයේ කාම ආසාව තියෙන කෙනාටත්, දේශයෙන් දූෂිත වෙච්ච කෙනාටත්, මෝහයෙන් මුලා වෙච්ච කෙනාටත් රෑ දවල් දෙකම පේන්නේ නැහැ කියලා කිව්වා. අන්න ඒක තමයි කාම මුච්ඡා කියන්නේ, කාමයෙන් මුසපත් වෙන. කාමජ්ජෝසාන. ඒකේ බැහැනවා අපි අර කියනවා පණුව වගේ කියලා. ඒකෙම බැහැලා ඒකම කතා ඉන්න යනවා. ඉදං උච්චති කාම උපාදානං. මෙන්න කාම උපාදානේ බලන්න කොච්චර වචන කියලා තියෙනවද මේක තේරුම් කරගන්න. මොකද නැත්නම් සම්බුක් අය තියෙන්නේ ආනේ මගේ ළඟ නෑ අන්න අරයාගේ ළමයි තියෙන්නේ කියලා අපි පුරුදු වෙලා තියෙන්නේ අනිත්‍යයට ඇඟිලි දික් කරන්න හැම දෙයක් පිළිබඳව. ඒක මගේ ළඟ නෑ වගේ. ඉතින් ඒ නිසා මුක් මේ අපේ ළඟ තියෙන මේ කාරණය තේරුම් ගැනීම සඳහා මොන විදියෙන් හරි මේක තේරුම් ගන්න බුදුහාමුදුරු මේ වචන ගොඩාක් දේවල් පාරලා තියෙනවා. කොහොම වුණත් අන්තිමට අපි ඔතෙන්ට වැටෙනවා. කාමජ්ජෝතන දැන් උදාහරණයක් විදියට අංගුත්තර නිකායේ දසක නිපාතයේ තියෙනවා කාම භෝගී කියලා සූත්‍රයක්. දැන් බෞද්ධයෙකුට කාමය විඳින්නට පුළුවන්ද බැරිද? අවසර තිබේද නැද්ද කියලා මේක ප්‍රශ්නය අහුවොත් එහෙම පණි. බුදුහාමඳුරෝ එතෙන්දි කාම භෝගී 10 දෙනෙක් ගැන කියනවා. පළවෙනි කාම භෝගියා අධර්මයෙන් රැස් කරනවා, කන්නේත් නැ, බොන්නේත් නැ, දා භදා ඔය දැන් ඔය කිව්ව ගම්මතුරු වගේ මිනිස්සෙකුට එහෙම උදව්වක් පදාවක් කරන්නෙත් නෑ, පිංගාම් කරන්නෙත් නෑ. මේ මිනිස්සයාගේ හම්බ කරන්නෙත් අධර්මයෙන්. දෙවෙනි එකේන අධර්මයෙන් හම්බ කරනවා, හැබැයි කාලා බීලා සතුටින් ඉන්නවා. හැබැයි බෙදන්නේ බෙදලා දෙත බෙදීම දීමක් පින්දාම් කිරීමක් නෑ. තුන්වෙනි එකේනත් අධර්මයෙන්ම තමයි හම්බ කරන්නේ. හැබැයි හොඳට කාලා බීලා බෙදා හදා දීලා විනුද්ධහමුත් කරගෙන ඉන්නේ. උදාහරණ වදාරනවා ඒ පුද්ගලයාගේ එක වැරැද්දයි තියෙන අනිත් ඒවා ඔක්කොම හොඳයි කියලා. ඉතින් ඔහොම කියාගෙන යනවා. දෙවෙනි පුද්ගලයා දෙවෙනි තුන්වෙනි හතරවෙනි එක්කෙනා අධර්මයෙන් ධර්මයෙන් දෙකම හම්බ කරනවා. හැබැයි අර විදිහට පළවෙනි එක්කෙනා කන්නේ නැහැ, බොන්නේ නැහැ, දෙන්නේ නැහැ, පින් කරන්නේ නැහැ. අධර්මයෙන් ධර්මයෙන් දෙක කියන්නේ රැගේ රජේ රැස්සාවකුත් කරනවා, පගාජ් ගන්නවා. අධර්මයෙන් ධර්මයෙන් දෙකෙන්ම හම්බ කරනවා. සමන් කාලා බීලා ඉන්නවා, දෙන්නේ නැහැ, පින් දහම් කරන්නේ නැහැ. ඊළඟට ආපහු තුන්වෙනි එක හත් හයවෙනි එකේනා ඉන්නවා, අධර්මයෙන් හම්බ ධර්මයෙන් දෙකෙන්ම හම්බ කරනවා, තමනුත් කරනවා, දෙනවා, පින් දහම් කරනවා. ඊළඟට එන හත්වෙනි කාමභෝගියා ධර්ම දැහැමින් පමණයි හම්බ කරන්නේ, හැබැයි කන්නේත් නැහැ, දෙන්නේත් නැහැ, පින් දහම් කරන්නේත් නැහැ. හම්බ කරන එක නම් හොඳට කරමු. තුන් අටවෙනි එකේනා දැහැමින් හම්බ කරනවා, කනවා, බොනවා, හැබැයි දෙන්නේ නැහැ, පින් දහම් කරන්නේ නැහැ. නවවෙනි එකේනා දැහැමින් හම්බ කරලා කාලා බීලා පින්දහම් උත්තරගෙන ඉන්නවා. හැබැයි බුදුහාඳුරුවා දරනවා එයාගේ ළඟ තියෙනවා එක වැරැද්දක්. මොකද්ද? තේච කාමේ ගතිතෝ මුච්චිතෝ අජ්ජාපන්නෝ අනාදීනව දස්සාවි අනිස්සරණ පඤ්ඤෝ ගුඤ්ජති. ඒ කාමයන් භුක්ති විඳින්නේ ගතිතෝ, ඒකේ ගෙතිලා, මුච්චිතෝ, ඒකේ මුසපත් වෙලා, අජ්ජාපන්න, ඒක බැහැගෙන, ඒක ආදීනව දකින්නේ නැතුව, ඒක මිදෙන්න අදහසක් නැතුවයි භුක්ති විඳින්නේ. අන්න ඒ මනුස්සයාගේ තියෙන වැරැද්ද. ඒ නිසා බුදුහාඳුරෝ 10 වෙනි කාමභෝගියෙක් කියනවා, මෙන්න හොඳම කාමභෝගියා දැහැමින් හම්බ කරනවා, තමනුත් කාලා බීලා තමන් සූපත් කරගෙන ජීවත් වෙනවා, බෙදා හදාගත යුතු අයත් එක බෙදා හදාගෙන කනවා, පින්දහම් කරනවා, හැබැයි ඒ කාමේ ඇලිලා ගැලිලා මුසපත් වෙලා නැහැ. ඒකේ ආදීනව දන්නවා, කවදාහරි දවසක මේකේ මිදෙන්න ඕනේ කියලා ඉන්නවා. මෙන්න බුදුහාමුදුරුවෝ මේ කාමය විඳින්නට අපිට අවසර තියෙනවද නැද්ද කියන එක පිළිබඳව දීපු සූත්‍රයක් අංගුත්තර නිකායේ දසක නිපාතේ කාමභෝගී සූත්‍රය. ඒක මේක මතක් කළේ මේ උපාදාන වාරයට යනකොට අපිට මේ ප්‍රායෝගික දේවලුත් හොඳට වැදගත් වෙන හින්දා. එතකොට මෙන්න කාම උපාදානයේ දැන් ඔබට තේරෙනවා ඇති. කාම උපාදානයෙන් තොරව කාමයේ භුක්ති විඳ ක්‍රමයක් පුදුම දෝදාකම. ඒ නිසා අපි ඔබ ගිහියෙක් විදියට කාමෝ කාමයේ භුක්ති විඳලා ගිහියෙක් විදියට උපාදානයේ අත්හරින්න කොහොමද කියලා කාම්භෝගි සූත්‍රයේ 10 වෙනි කාම්භෝගියන් කියන. එතකොට දැන් එහෙමනම් අපි දැක්කා කාම උපාදාන. යෝ කාමේසු කාමච්ඡන්தோ කාමරාගෝ කාමනන්දි කාමතණ්ණා කාමසිනේහ කාම්පරිලාහ කාමමුච්ඡ කාමච්ඡෝතන ඉදම්බුද්ධ කාම උපාදාන. මේ කොහෙද තියෙන්නේ? ධම්මසංගණී ප්‍රකරණ. ඊළඟට ditthi upadana. මෙන්න ditthi upadana. natthi dinnan attitta natthi utan natthi tukata dukkataanam kammaanam palam vipaka. දුන් දේ විපාක නැත. යාගෙහි ඵල විපාක නැත. හෝමයෙහි ඵල විපාක නැත. එතකොට මේ යුගවල වල තියෙන එක එක වෙනකම් මොනවා හරි දැන් කිසියම් හැම ආගමකම දැන් මේ ඒ ආගම් වලත් ඉන්නවා මිත්‍යා දෘෂ්ටිකයෝ. ඒ ආගම් වලත් ඉන්නවා සම්මියා දෘෂ්ටිකයෝ. මේක මේ ආගමේ වැරද්දක් නෙමෙයි. එහෙම නැත්නම් මිනිස්යාගේ වැරද්දකුත් නෙමෙයි. මේ ඒ පුද්ගලයන් මේ හැම කෙනාගම තියෙන ගැටලුවකුත් නෙවෙයි. ඒ පුද්ගලයන්ට පුරුදු වෙච්ච දේවල් තියෙනවා. දැන් අපි බෞද්ධ අතරත් ඉන්නවා. කවුද ඉන්නේ මේ බෞද්ධ අතර? ධර්මය දැන් සෝවාන් වෙච්ච අය පවා ඉන්නවා. මිත්‍යා දෘෂ්ටිකයෝ. ඔබ විශ්වාස කරනවාද ලංකාවේ සෝවාන් වෙච්ච මිත්‍යා දෘෂ්ටිකයෝ ඉන්නවා කියලා? නප්ති දින්න දුන් දේ විපාක නැත. කොහොම කරපු විපාක නැත. සුකට හොඳ නරක දෙවල විපාක නැත. හොඳ නරක කරා රජයේ පිළිච්ච යම් යම් අඩුපාඩුකම් හින්දා තමයි සත්ශාස්ත්‍රෝරු බිහි වෙන්නේ. බ්‍රාහ්මණ සමාජයේ බ්‍රාහ්මණ ධර්මයේ සකස් වෙලා අන්තිමට යාගය කියන එකට ආවට පස්සේ සත්ත සතික යාගයක් 700ක් මරණ සත්තු. අපි හිතනවා මෙහෙම කළා දැක්කට කියලා. පහුගිය දවස්වල නේපාලෙත් ඔහොම එකක් තිබුණානේ. එතකොට අපි හිතන්නේ මෙහෙම කරන එකක් නෑ කියලා තියෙනවා. එතකොට යාග නගෙනගෙන අල මරණ. එතකොට මේ යාගය කියන්නේ පින. ආයුෂ වැඩෙන්න රජුරවන්ට බලය ලබා ගන්න කරන පින. අන්තිමට මේක දිහා බලන් ඉඳලා මේ ඥානවන්තයොන්ට පේනවා මේගොල්ලෝ කියනවා මේක පිනක් නක්. සත්තු මරුවාට පවු නැහැ. දංගානංගලේ මේ ගුණේද අරකොණට යනකම් කපාගෙන ලියා මිනිසුන් අරගෙන ගියාට කිසිමක් සිද්ධ වෙන්නේ නැත. ඒක පිනක් නෙවෙයි නම් දන් දීම දන් දීගෙන දීගෙන ගියාය කියලා සිද්ධ වෙන පිනකුත් නැත. මෙන්න මේ දර්ශනයේද මේගොල්ලෝ එන්නේ අර කියන පූජා කියන ව්‍යාජයෙන් ප්‍රාණඝාත කිරීම කියන කාරණයක් එක්ක. ඉතින් මෙන්න මේ නිසා මේ කියන දේවල් නම් එනිසා නක්ති දින්නම් නක්ති උත්තම් නක්ති සුකට දුක්කටානම් කම්මානම් හොඳ නරක කියන එකේ විපාකයක් නැත කියලා. නක්ති අයන් ලෝකා ඕපපාතික. ඕපපාතික කියලා කියන සත්ත්ව කෙනෙක් නැත. ඒ කියන්නේ දෙවියෝ බ්‍රහ්මයෝ වගේ ඕපපාතික සත්ත්වෝ නැත. නක්ති ලෝකේ සමන බ්‍රාහ්මණ සම්මග්ගත සම්මා පටිපන්නා යේ ඉමංච ලෝකං පරංච ලෝකං සයං අභිඤ්ඤා සච්චිකතා. මේ ලෝකයේහි මෙලොවත් පරලොවත් කියන එක තමාම අවබෝධ කරගෙන අනුන්ට දේශනා කරන ශ්‍රමණ බ්‍රාහ්මණයෝ කියලා ජාතියක් නැත. යහ ඒව රූපා දිට්ටි. මේ වගේ දෘෂ්ටියක් කාට හරි තියෙනවා නම් දිට්ටි ගතං. මේක දෘෂ්ටි ගතිකයක්. දෘෂ්ටි ගහනං දෘෂ්ටි කැලෑවක්. දිට්ටි කාන්තාරං දෘෂ්ටි කාන්තාරයක්. දිට්ටි විසෝකා එකං දෘෂ්ටි කියන විලෝමයක්. එහෙම නැත්නම් දෘෂ්ටි විකාරයක්. දිට්ටි පණ්ඩිතං දිස්ටිම් පෙරලීමක්. එහෙම නැත්නම් ඉල්පීමක්. එහෙම නැත්නම් තැටි ගැනීමක්. නැත්නම් වෙවිලීමක්. දිට්ටි සංයෝජනං දිස්ටිම් ග්‍රහණය වීමක් බැඳීමක්. දිට්ටි ගාවෝ ගැනීමක් පතිට්ඨාහෝ අභිනිවේශෝ පරාමාසෝ. කුම්මග්ගෝ වැරදි මාර්ගයක්. මිච්ඡාපතෝ වැරදි පාරක්. මිච්ඡත්තං බුරු එකක් තිත්ථායතන. මේක තීර්ථායතනයක්. මේක එක එක්කෙනා අටවගත්තු යම් නම් ආයතන. විපරියාසගාරෝ අන්තිමට කියනවා වරදලා ගැනීමක්. ඉදං උච්චති මිද්දුබන්. දැන් මම මෙහෙම කිව්වේ මේ ලංකාවේ ඉන්න දේශකයන් ධර්මය පතුරවන්නන් පිළිබඳව ලෝකේ මේ අපේ අතර නොයෙකුත් වාද විවාද විවේචන තියෙනවා. සමහර අය ගැන ප්‍රචාරයේ සඳහන් කිරීමම ඒගොල්ලන්ට ප්‍රචාරයක් වෙනවා. නමුත් කවුරු හරි කෙනෙක් මේ වගේම නාලිකාවක් තියාගෙන ප්‍රචාරය කරනවා නම් ඒකට මේ වගේම ප්‍රචාරයක් දෙන්න. අපේ ලංකාවේ එහෙම මිනිස්සෙක් ඉන්නවා වෙන්ඩෝල් කියන වෙළඳ ව්‍යාපාරයේ අධිපති ජී ගොඩකන්ද. මේ ගොඩකන්ද කියලා කියන්නේ උච්ඡේදවාදී සම්පූර්ණයෙන් අකිරියවාදී. ගොඩකන්ද කියනවා එයාගෙන් අහනවා ඔබට මේ ව්‍යාපාර මේ නාලිකා මේ VIP නාලිකාව එහෙම පිනට නෙවෙයිද? නෑ මොන පිනක්ද? එහෙම මම පින් කරලා නෑ. මේ ලෝකේ මම මේ මගේ කුසලයට මේක ලැබිලා තියෙනවා. මේ කුසලයට. හොඳයි. එතකොට පින් දහම් කරන්න ඕනේ නෑ. පින් දහම් කරන්න ඕනේ නෑ. සිල් රකින්න ඕනේ නෑ. සිල් රකින්න එක බුදුහාඳුරු තහනම් කරලා තියෙන සීලබ්බත පරාමාස වලට අහු වෙනවා ඒක. දැන් මම සෝවාන් වෙලා ඉන්නේ. මට සීලබ්බත පරාමාස නෑ. ඒ හිඳ තමයි මං සිල් ගන්නේ නැත්තේ. කොඩ කන්ද කියලා කෙනෙක් උපන්නේත් නෑ. කොඩ කන්ද කියලා කෙනෙක් මැරෙන්නේත් නෑ. කොඩ කන්ද කියලා කෙනෙක් නැහැ. කොහොමද ගන්න එපා ඔබ? මම කොඩ කන්ද කියලා හිතුවොත් තමයි මම උපාදානය කළා වෙන්නේ. එතකොට මට සක්කාදිට්ඨිය කළා වෙන්නේ. එතකොට තමයි පරලොවක් මම උපදින්නේ. ඔබ හිතාගන්න ඔබ කවුරුව නෑ. දැන් ඔබ කියලා කෙනෙක් නෑ කියලා. නෑ කියලා හිතාගෙන මැරෙන්න එතනින් ඔබ ඉවරයි. මොකද්ද මේ දෘෂ්ටිය? මේකට නෙවෙයි උච්ඡේදවාදී කියන්නේ. එතකොට VIP නාලිකාව කියලා එකක් ලෝකයට පුරාම යන නාලිකාවක් තියාගෙන ජීවිත කන්ද සම්පූර්ණ උච්ඡේදවාදී දේශනා කරනවා ලංකාවේ බුද්ධ ආගමේ බුදුහාමුදුරුවන්ගේ නමින්. ඉතින් අපේ හාමුදුරුවවත් කවුරුවත් තාම බෞද්ධ බලවේගය කිසිම කෙනෙක් නැහැ මේකට උත්තර දෙන්න මේ පිළිබඳව කතා කරන්න. මේ තනිකරම ඒක අහගෙන ඉතින් මම මේ කියන්නේ මොකද මේ අහන අය අතර සමහරවිට මෙයා බන කියනවා කියලා හිතාගත්තා ඇති. ඉන්න පුළුවන්. මොකද මෙයා කියන්නේ බණ නෙවෙයි. දැන් ඔබට තේරෙන්න නැති. එයා මෙන්න මේ බලන්න. නත්ති දින්නා. දුන් දේ විපාක එයා විශ්වාස කරන්නේ නැහැ. එයාගේ දක්ෂතාවයට මේ පහළ. නත්ති සුකට දුක්කට ආනම් කම්මානම් බලන් හොඳ නරකවල විපාක තියනවා කියලා එයා කියන්නේ නැහැ. එයා පිළිගන්නේ නැහැ. නත්ති අයන් ලෝකෝ. එයා පරලෝ ඉදලා ගෙනාපු දෙයක්වත් නැහැ. නත්ති පරලෝක පරලෝට යන්නේත් නැහැ. ඈ මේ විදිහට කියාගෙන ගිහිල්ලා අන්තිමට කිය ඒ නිසා මේ කියන අන්තිමට කියන්නේ මොකද්ද? ඊළඟට පරාමාස නැති කරන්න ඕන සෝවාන් වෙන්න නම් ඒක සිල් රැකලා කරන්නේ නැහැ. දන් දීලා පින්වට මොදන් කරන්නේ කාටද? ගොඩ සම්ද කියලා කෙනෙක් පරලෝව නැත්නම් පින් කරන්නේ මොකටද? මෙන්න මේක තමයි කතාව. මෙන්න මේ වගේ මහා භයානක තත්ත්වයක් මේ ධර්මයේ මේ ඔබ මේ පවත්වන මේ වැඩසටහන ඉතත වැඩගත් වෙන්නේ ඔන්න ඒ නිසා. මොකද අපි ධම්මසංගිනේ තියාගෙන මේ කියන්නේ. ඒ නිසා මේ ධර්මයට ඉදුද්දෝ ධර්මයේ තියෙනවායි කියලා මුගද්ද මේ වැරදි දේවල් තියෙනවා. ඔය ටික මම කිව්වේ වෙන එකක් නිසා නෙවෙයි. එයක් නාලිකාවක් පාවිච්චි කරන හින්දා. ඒ නාලිකාවක් පාවිච්චි කරමින් මේ ලෝකයට මේ කියන හින්දා. එතකොට මෙන්න ditthi upadana. ඊළඟ එක සීලබ්බත උපාදාන. සීලබ්බත කියන්නේ මොකද්ද? ඉතෝ බහිද්දා සමන බ්‍රාහ්මනානං සීලේන සුද්ධි වතේන සුද්ධි කියන සුද්ධි යා ඒ රූපාදිත්‍ය දිට්ඨිගතං දිට්ඨිගහනං දිට්ඨිකාන්තාරෝ දිට්ඨිගතං. එතකොට කවුරු හරි කියනවනම් සීලයකින් පමණක් සුද්ධ වෙන්න පුළුවන් කියලා. ප්‍රතේකින් පමණක් සුද්ධ වෙන්න පුළුවන් පිරිසුදු වෙන්න පුළුවන් කියලා. මෙන්න මේක දෙත්‍ය. දැන් මේ දැනට දැනට ලංකාවේ තවත් තුනක් ආ ඉන්න මම ඒගොල්ලෝ නම් කියන්නේ ඒක නම් අවශ්‍යයි. ඕනේ නැහැ භාවනා කරන්න ඕන නැහැ. මේ කාරණේ මේ මේක අහගෙන ඉන්න මේක අහගෙන හිටියාම මේකෙන් ඔබට තේරෙයි. තේරුණාම ඔබ සෝවාන් වෙනවා. කියන අය. එතකොට මේ විදිය දෘෂ්ටි මේ මිනිස්සු ඔක්කොම දෘෂ්ටි වලට ඇදලා දානවා. මේකද කියන්නේ සීලබ්බත උපාදාන. එතකොට මිනිස්සු කවුද හරි යම් කිසි සීලයක් යම් කිසි වෘතයක් දැඩි වල්ලාගෙන ඒ මත යනවනම් ඒකට කියනවා සීලබ්බත උපාදාන කියලා. ඊළඟට අත්තවාද උපාදාන. අත්තවාද උපාදානේ විස්තර කරන්නේ මෙහෙමයි. ඉද අසුතවා පුතුජනෝ අරියානං අදස්සාවි අරිය ධම්මස්ස අපෝවිදෝ අරිය ධම්මේ අවිනීතෝ සප්පුරිසානං අදස්සාවි සප්පුරි ධම්මස්ස අපෝවිදෝ සප්පුරි ධම්ම. මේක අර මූලපරියාය සූත්‍රයේදී තියෙන විදිහට මේ ලෝකේ යම් පුතුජනේ ආර්යයන් ආර්යයන් නුවණින් දකින්නතු ආර්යයා කියන්නේ කවුද? ආර්ය ධර්මයේ කියන්නේ මොකද්ද කියලා දකින්නතු සත්පුරුෂයා සත්පුරුෂ ධර්මයේ මොකද්ද කියලා දන්නතු කවුද මේ ආර්ය කියන්නේ? සෝවාන් ආදී මාර්ගඵල ලබපු බුදුරජාණන් වහන්සේ ළඟින්ද දක්වා යන පිරිස. හරියට අවබෝධ කරගන්නේ නැතුව මොකද කරන්නේ? රූපං අත්තතෝ සම්නුපස්සති. රූපය ආත්මයයි කියලා දකිනවා. එහෙම නැත්නම් වේදනා රූපවන්තං වා අත්තාන. එහෙම නැත්නම් ආත්මය රූපය සහිත එකක් කියලා හිතේ. කොට රූපය යාඥා එක. එහෙම නැත්නම් අත්තරිමා රූපං ආත්මයෙහි ආත්මේයි තේක රූපය කියලා හිතනවා. එහෙම නැත්නම් රූපස්මින් වාත්තාන රූපයේ තමයි ආත්මය තියෙන්නේ කියලා හිතනවා. මෙන්න මේ හතර ආකාර සක්කායික්යක් තියෙනවා. එතකොට ආත්ම දෘෂ්ටි හතරයි. රූපේට හතරයි වේදනා සංඥා සංඛාර විඥාන කියන ඒවට හතර හතර ගියාට පස්සේ 20 ආකාර මේ අත්වාද දෘෂ්ටි එහෙම නැත්නම් සක්කාය දිට්ඨිය තමයි අත්වාද උපාදානය කියලා කියන්නේ. එතකොට මේ අත්වාද උපාදානය ගන්න එක්කෙනා ඒක මමය දැන් රූපය ආත්මය කොට දැන් අත් වශයෙන් අපි මේ කොහොම කතා කළත් අපි හැමෝගෙම ළඟ මේක තියෙනවා. මම ඊළඟ සැරේට ඒකට එන්නම්. මේ අත්වාද උපාදානය තමයි දරුණු මේක. ඒක තමයි මුලින්ම නැති කරන්න ඕනේ කියලා බුදුහාමුදුරු වදාරන්නේ. ඒක තමයි සෝවාන් අවස්ථාවේදී නැති කරගන්නේ. ඉතින් ඒ නිසා මෙන්න මෙතෙන්ට එන්න ඕන. දැන් එතකොට මතක් කර මම ඔබට උපාදානය කියන එක පිළිබඳව තියෙන මූලික කාරණා ටික සාකච්ඡා කළා. මීට පසුව මෙතෙන් සිට පරිවාර කාරණා ටික මතක් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. දැන් ඔබට අවස්ථාවක් මම සබල නිහඬ වෙනවා. අපට හොඳයි අපිට කල්‍යාණ මිත්‍රෙන්ට පුළුවන් තමන්ගේ යම් කිසි තැනක් නිරාකරණය කරගන්න තියෙනවා නම් තවද ප්‍රදැන ගන්න තියෙනවා නම් ඒක දෙන්න. හොඳයි මම විවෘත කරන්නම් හැමෝටම පළමුවෙන්ම. සේන මහත්මයා ඔබතුමාට පුළුවන් සම්බන්ධයෙන් හොඳයි අද විශේෂ ප්‍රශ්න නැහැ වගේ පේන්නේ. කාලේ හරි මහත්මයා මගේ එන්සි ප්‍රශ්නයක් ඉදිරිපත් කරන ප්‍රශ්නයක් වශයෙන් නෙවෙයි දැන් තුමා අර පුද්ගලික ගැන කියපු නිසා මේ ප්‍රශ්නේ මට හිතට මතුණා. පසුගිය කාලය තුල සමත් දැක්කා මේ අපි ධර්ම ප්‍රචාරක වැඩ කටයුතු කරන නිසා බොහෝ පුද්ගලයන් මේ වගේ දේවල් කියනවා. ඒකෙන් මහත් චිත්තක් වේක සංවේගයටපත් වුණා. ඇත්තරම එතුමා කීප ආකාරයෙන් මටත් එතුුණා යම් කිසි අදහසක් කවුරුත් ඇයි ඉදිරිපත් වෙන්නේ නැති මෙවැනි විශේෂ නානිකාවක් කරන හිඳ කියලා. ඒක එතුමාගේ අහන්න තියෙන ප්‍රශ්න ගාර්මීය මහත්මයාණෙනි ඇත්තරම බුද්ධාන් වහන්සේගේ ධර්මදේශනාවේ කෙනෙක්ද මේ නවත් විදිහකට බෙදලා තියෙනවා. ඒකේ පරියාප්ත ભેද වශයෙන් බෙදලා තියෙන මේ මහත්මයාණෙනි ඒකේ අලගබ්ද පරියාප්තිය කියන එකක් තියෙනවා. නිස්සන පරියාප්තය බාණ්ඩාග පරියාප්තිය කියන මේ ධර්මයේ හැදෑරීම යම් කිසි දෙකින් කියා දීලා තියෙනවා මෙන්න මේ කාරණා සඳහා කියලා. ඒතර අලගබ්ද පරියාප්තිය කියන එක ලාභ සත්කාර ප්‍රීති ප්‍රශංසා වාද විවාද පිණිස කියලා තියෙනවා. දන්න වාද විවාද පිණිස කියන එක බුදුන් වහන්සේ එක ප්‍රතික්ෂේප කරන සාත්විකව කඳමැදින් අල්ලගත්තා වගේ කියලා. එතකොට බොහෝ අය වාද මේ ධර්මාර්ගයන් નિවර්දි ඇත්තම සත්පුරුෂය මේ වාද විවාද වලින් වැළකී සිටිනවා. මේ තුලින් ඇත්තටම ධර්මයට යම් කිසි විදිහකින් හානියක් වෙනවා කියලා මම දකිනවා. ඒතර මේ කාරණේ කොහොමද අපි निराකරණය කරගන්න ඕන ධර්මානුකූලව? තිරුවන් සරණ ස්වාමී. හොඳයි. මම මේකට උත්තර දෙන්නම්. පොඩ්ඩක් මට මේ පොතක් මේ තියෙනවා. මේ සූත්‍රයක් තියෙනවා සංයුක්ත නිකායේ කන්ද සංයුත්තේ පුප්ප සූත්‍රය කියලා එකක්. මේ පුප්ප සූත්‍රයේදී ඔය ඔබතුමා කතා කරපු මේ සූත්‍රේ වදාරනවා හාමුදුරුවෝ මේ නාහම් භික්කවේ ලෝකේන විවදාන. මහණෙනි මම ලෝකයා සමග වාද පදුම පුප්ප කියලා දරන්න පදුම. ලෝකයා සමග වාද නොකරමි. ලෝකෝච මයා විවදති. ලෝකයා තමයි මාත් එක්ක වාද කරන්නේ. ධම්මවාදී න කේනචි විවදති. ධර්මවාදියා කිසි කෙනෙක් එක්ක වාද කරන්නේ නැත. දැන් අර සුත්තනිපාතේ අටක වර්ගයේ තියෙනවා බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත්වෙච්ච අවස්ථාවල් වලදී ආපාසන්නේදීම බොහෝ වාද ඒ කාලේ තිබිච්චක තමයි ශාස්ත්‍රෝරයක ලෝකේ පහළ වුණාම වාදයෙන් පරද්දන්න. හුඟක් දෙනෙක් ඇවිල්ලා පරද්දන්න හදන. එහෙම තියෙන වෙලාවට බුදුහාමුදුරුවන්ට මේක නෙවෙයි මේක නේ ආයි උපසූත්‍රය ප්‍රධාන සංයුත්නිකායේ. එතකොට ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ පරද්දන්නත් ආව හුඟක් දෙනෙක්. අන්තිමට බුදුහාමුදුරුවෝ උත්තර දෙනවා සූරෝ යත රාජකාදාය පුත්තෝ අභිගජ්ජමේති පටිසූර මිච්ඡන්. යෝධයෙක් රජුරුවන්ගෙන් හොඳට කාලා අංග පුෂ්ටිමත් වෙලා තමන්ට හැප්පෙන්න පුළුවන් සූරයෙක් හොය හොයා ඇවිදිනවාය. නුඹට ගැළපෙන සූරයෙක් හොයාගෙන යන්න මම ඒකට සූදානම් නෑ කියලා බුදුහාඳුරෝ වාදය ප්‍රතික්ෂේප කළා. නිතරම වාදය මොකද වාදයට ගත කරන කාලේ කෙනෙක් යමක් පිළිගන්නේ නැත්නම් පිළිගන්නේ නැති මනුස්සයෙක් එක්ක කතා කළ වැඩක් නැහැ කියන එක බුදුහාඳුරෝ නිතරම සූත්‍රවලදී කියලා දෙනවා. එතකොට මේ පූප සූත්‍රයේ සඳහන් වෙන්නේ මෙහෙ ඔයක තියෙනවා. දැන් ඒකේ තියෙනවා නාහම් වික්‍රේ ලෝකේන විවදා. මම ලෝකයා සමග වාද කරන්නේ නැහැ. ලෝකෝච්චම යාගේ ධර්මවාදියා. ධර්මවාදියා කියලා කියන්නේ දැන් කන්ද උඩ කෙනෙක් ඉන්නවා. ඒක ඔබට උපමාව අපේ තියෙනවා ධර්මයේ. කන්ද උඩ කෙනෙක් ඉන්නවා. කන්දෙන් එහා පැත්තේ තියෙන දේවල් ගැන එයා කියනවා ස්වාමී අර පැත්තේ මේ මල් වවල තියෙනවා ඉඩම් තියෙනවා මහා පොකුණු තියෙනවා වැව් මෙහා පැත්තේ ඉන්නේ හැගෙන මොන බොරුද තියෙනවා නම් මට පේන්නේ පැලයක්. එයා ඉන්නේ කන්ද පල්ලේ මෙහා පැත්තේ. කන්ද උඩ ඉන්න එක්කෙනාට පේන දේත් කන්ද පල්ලේ මේ එක්කෙනාට නොපෙනෙන දේත් නිසා කන්ද උඩ ඉන්න එක්කෙනත් එක්ක පල්ලෙහා ඉන්න එක්කෙනා වාද කරන්න විතරම ලෑස්ති. කන්ද උඩ ඉන්න එක්කෙනා කියනවා මට වාද කරන්න දෙයක් නෑ මට පේනවා. මෙන්න මේක තමයි බුදුහාමුදුරුවෝ හිටපු දැන. ඉතින් ඒ නිසා මේ මම ඔබට කියන සංයුත්තනිකායේ කන්ද සංයුත්තේ කුප්ප සූත්‍රය ඒකෙදි තව ලස්සන දෙයක් කියලා දිනනවා. යම් වික්කවේ නත්ති සම්මතං ලෝකේ පණ්ඩිතානම් අහං පිටං අත්ති කියවදා. මේ පණ්ඩිතයන් අතර නැතයි සම්මතනම් යමක් මමත් ඒක නැතයි කියන. යම් අත්ති සම්මතං ලෝකේ පණ්ඩිතානම් පණ්ඩිතයෝ ඇතයි කිව්වනම් යමක් මමත් ඒක ඇතයි කියන. මොනවද නත්ති සම්මත මොනවද නැතයි කියන්නේ? රූපම් වික්කවේ නිච්ඡං දුවං සසතං අයිපරණාම නිත්‍ය වූ දුහ වූ වෙනස් නොවන වූ රූපයක් ලෝකේ නැහැ කියලා පඬිතුයෝ පිළිගන්නවා. මමත් කියනවා ඒක නැහැ. මෙන්න මේ ආකාරයෙන් තව අපූර්ව සූත්‍රයක් ඒක. ඒකට මේ සූත්‍රයේ මට අර පාඩේ තමයි වැදගත් උනේ අර ඔබ අහපු ප්‍රශ්නෙට. මේ වාද විවාද කියන එක දැන් අර ඔබ කිව්වා වගේ අලගත්ත පරියාය අර වාග්වේම විවිධ ක්‍රමවලින් බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා. මේක වෙලා තියෙන්නේ ධර්මය දැකලත් නැතුව ධර්මයට කරා ගිහිල්ලත් නැතුව ධර්මයට බොහොම ඈතින් ඉඳගෙන ධර්මය මේ වගේ කියලා හිතාගෙන කරන විවරණ තමයි මුගක් ඒවා තියෙන්නේ. මේවට ඇදී යන පිරිස ගොඩාක් තියෙනවා. ඉතින් ඒ නිසා තමයි මෙන්න මේ ඔබ වගේ දැන් ඔබත් එක්ක සාකච්ඡා කිරීම අපිට අපි වැදගත් වෙන්නේ ඒකයි. අර බල සංගහවත් සූත්‍රයේ කිව්වා වගේ ප්‍රිය වචනය කියලා ඉගලම ඒත දග්ගම්බික්කවේ පෙය්‍ය වචානං යදිදං අත්තිකස්ස ඕහිත සෝතස්ස පුනප්පුනං ධම්මදේශනං කිය. උවමනාව තියෙන කන් යොම අහන මිනිස්සයාට නැවත නැවත බණ කීම තමයි හොඳම ප්‍රිය වචනය කියන්නේ කියලා. ඉතින් මම ඒ විතරයි මේ කාරණේ සඳහා දෙන්නේ. ඒක මම දැන් ඊළඟට මම කැමතියි අද ප්‍රශ්න හුඟක් අඩු නිසා දැන් මම කියන ඒවාටම තමයි ඔබට ප්‍රශ්න වෙන්නේ මට තේරෙනවා. දැන් මම මෙතන මේ ඉදිරිපත් කරපු දේවල් වල සමහර ඒවා ප්‍රශ්න වෙලා වුණාට මේ ධර්මයෙන් නැත්නම් නගුණු ප්‍රශ්නයක් නෙවෙයි ඔබට ඇති වෙන්නේ. මම එහෙම නිසා මම කැමතියි මේ චූලසීහනාද සූත්‍රයේදී. චූලසීහනාද සූත්‍රයේදී මේ උපාදානයේ පිළිබඳව මෙන්න මෙහෙම තියෙනවා. චත්තානි මානි වික්කේ උපාදානයි. මහණෙනි උපාදාන හතරක් තියෙනවා. කතමානි චත්තාරි කාම උපාදානං, ဣට්ටි උපාදානං, සීලපද උපාදානං, අත්ථ උපාදානං, අත්ථවාද උපාදානං. එතකොට මේ තීහනාද සූත්‍රයේ එන්නේ මේ අන්‍ය තීරුත කියන සමග කෙරෙන සංවාද පිළිබඳව බුදුහාමුදුරුවන්ගේ උපදේශනයක් මේකේ තියෙනවා. ඒ සූත්‍රේ පටන් ගන්නෙම ප්‍රධාන ශ්‍රමණය හතර දිනාම අර සුභද්‍ර භික්ෂුන් කුභද්‍ර කියන පිළිවෙලියට කිව්වාගේ මේ ශාසනය තමයි ශ්‍රමණය හතර දිනාම ඉන්නේ 1 2 3 4 ඉතින් මෙහෙම කියලා බය නැතුව සිංහනාද කරන්න. හැබැයි අනිත් අයත් කියාවි කොහොමද ගමුනාන්සේලාට ඔය හතර දෙනා ඕකෙම ඉන්නවයි කියලා කියන්න තියෙන බලයක් නැද්ද කියලා. එතකොට ඉතින් ඔන්නෝම සාකච්ඡා කරගෙන ඇවිල්ලා ඉතින් ඒ සූත්‍රය වෙනම සාකච්ඡා කරන සූත්‍රයක් ඒකේදී අවසානයේදී බුදුහාමුදුරුවෝ මේක මැදදී කියනවා වදාරනවා චත්තාරි මානිවිති උපාදානානි. උපාදාන හතරක් තියෙනවා. අතමානි චත්තාරි කාම උපාදානං, දික්ඛ උපාදානං, සීලබ්බත උපාදානං, සම්ති වික්කවේ ඒකේ සමන බ්‍රාහ්මනා සම්මුපාදාන පරිඤ්ඤාවාදා පටිජානමානා නතේ සම්මා සම්මුපාදාන පරිඤ්ඤං පඤ්ඤාපේත. ඔය අපි මෙහෙම කතා කළාට අපි කතා කරන භාෂාවෙන් උපාදාන කියලා කිව්වේ නැති වුණාට අනිත් ආගම්වල ඔය උපාදානය කියන එක ඔය කර්මය කියන එක ඔය වට වෙන වෙන නම් දාගෙන ඒගොල්ලොත් යම් යම් දේවල් නැති කරන්න තමයි ආගම් පාද පවත්කර යන්නේ. ඉතින් ඒවා අරන් බැලුවම ඒක දැන් ඔය දෙකටක් මිත්‍යා දෘෂ්ටි කියලා. බුදුහාමුදුරුවෝ දැන් අපි ආගම් හඳුන්වන්නේ එක එක ඒ ආගම් කතරවරුගෙන් හරි මොකක් හරි නම් වලින්නේ. ඒක නිසා මේ ආගම් වල සැබෑ තත්ත්වය වැහිලා තියෙන්නේ. කතෝලික කියාවි, ඉස්ලාම් ආනතං කියාවි, හින්දු කියාවි, බ්‍රාහ්මණ කියාවි මොනවා හරි අපි එක එක නම් තියෙනවා. ඒ නම් වලින් මේකේ තියෙන සැබෑ තත්ත්වය වැහිලා තියෙන්නේ. කාටවත් හොයන්න බෑ ඒ නමින් කිව්වට ආගම මොකද්ද, දර්ශනය මොකද්ද කියලා. ඉතින් ඒක නිසා දැන් මේකෙත් එහෙමයි. ඉතින් ඒ නිසා මේකේ සැබෑ තත්ත්වය හොයන්න තමයි බ්‍රහ්මජාල සූත්‍රය පෙරලන්න වෙන්නේ. බ්‍රහ්මජාල සූත්‍රයේ විරම 62ක් තියෙනවා. ওই 62 මේ ලෝකයේ තියෙන දේවල් ඇතිවීම නැතිවීම පැවතීම කියන මේ කාරණේ පිළිබඳව එක එක්කෙනාට හිතෙන්න පුළුවන් ආකාර 62ක්. ඔයින් එහාට මොකක්වත් නැහැ. ඔය තමයි හිතෙන්න පුළුවන් 62. ඉතින් කවුරු හරි හිතලා තියෙනවා නම් මොන ආගමකින් හරි ওই 62කින් එකකට අයිති එකක් තමයි හිතලා තියෙන්නේ. ඒක තමයි කොටින්ම කියන්න තියෙන්නේ. ඒ නිසා ආගමේ නම මොකක් වුණත් ඒ ආගම බ්‍රහ්මජාල සූත්‍රයේ තියෙනවා. ඒක තමයි කාරණය. ඉතින් ඒ නිසා මේ උපාදාන නැතිකරණය ගැනත් ඔය කියන ආගම් ලෝකේ තියෙනවා. බුදුහාඳුරු වදාරනවා. ඒකේ සමහර බ්‍රාහ්මණවරු මේ උපාදානේ සාමුලින්ම නැති කරනවා. ඒ කියන්නේ උපාදානය කියන්නේ දැන් සමායන්න මේ බැඳීමනේ, මේ සංසාරයත් ඇලීමනේ, සංසාරයෙන් මිදීමනේ. දැන් උපාදානේ නැති කිරීම සමානයි මිදීම. ඒකට මිදීම විමුක්තිය නම් කවුරුත් කතා කරන්නේ. විමුක්තිය කියන එකේ තේරුම උපාදාන නැති කිරීම. එහෙමනම් මේ කවුරුත් ආගම් වල සියලු සංගක් දේවල් මේ උපාදාන නැති කරනවා සියලු උපාදාන නැති කරනවා කියන එක තමයි ඒගොල්ලෝගේ ආගමේ තේරුම. හැබැයි නැතේ සම්මා සබ්බූපාදාර පරිඥා පඤ්ඤාපෙන් ඒ උනාට ඒ කවුරුවත් හරියට උපාදානය හඳුනගෙනත් නැහැ. ඒ උපාදාන දුරු කිරීමට සියල්ල නැති කරන ක්‍රමයක් ඒගොල්ලෝ කියන්නේත් නැහැ. සමහරු කාමෝපාදාන පරිඤ්ඤම් පඤ්ඤා සමහරු කාමෝපාදානයේ දුර්ගණ උදාහරණයක් විදිහට නිගණ්ඨයෝ කාමය සම්පූර්ණයෙන් දුරු කළා අදින රෙද්ද පවයිසි කළා දාන. එතකොට මොකක්වත් නැහැ කාමය කියන ඇත්තෙම නැහැ. ඒක කාමෝපාදානයේ සම්පූර්ණයෙන් දුරු කරමයි ඉන්නවා. හැබැයි ලිප්ති උපාදානයේ දුරු කළා නැහැ. සීලබ්බත උපාදානයේ නැහැ. අත්වාද උපාදානයේ නැහැ. කාමෝපාදානයේ විතරක් නැති කරමයි ඉන්නේ. අයින් කළේ ඈතලා ඉන්නවා. ඒ මොකද හේතුව? සංකීර්ණ හේතුව. මේ කියන අය තීන තානානි අදාමුතන් අප්පජානාති. අර දිට්ඨි උපාදානයේ සීලබ්බත උපාදානයේ දැන් කාම උපාදානයේ දුරු කරන්න දුරු ඒගොල්ලෝ අයින් කරලා තියෙන්නේ. ඒගොල්ලෝ දැකලා තියෙන එකම ප්‍රශ්නේ කාමයි පමණයි. දිට්ඨි සීලබ්බත අත්තවාද කියන තුන දැකලා නැහැ. ඒ නිසා ඒගොල්ලෝ කියනවා සියලු උපාදාන ඉවරයි කාම උපාදානය දුරු කරාම කියලා. ඊළඟට ඒ නිසා තවත් අය ඉන්නවා සියලු උපාදාන නැති කරනවායි කියලා. මොකද කරන්නේ? කාම උපාදානය දුරු කරනවා, දිට්ඨි උපාදානය දුරු කරනවා. සමහර දෘෂ්ටි මොකක්වත් පිළිගන්නේ නැහැ, දෘෂ්ටි නැහැ. හැබැයි සීලබ්බත උපාදානය දුරු කරන්නේ නැහැ, අත්වාද උපාදානය දුරු කරන්නේ නැහැ. ඒකට හේතුව මොකද්ද? ඒ දෙක ඒගොල්ලොන්ට තේරෙන්නේ නැති හින්දා. තව කට්ටියක් ඉන්නවා කාම උපාදානය දුරු කරනවා, දිට්ඨි උපාදානය දුරු කරනවා, සීලබ්බත උපාදානය දුරු කරනවා. හැබැයි අත්තවාද උපාදානය දුරු කරන්නේ නැහැ. ඒකට හේතුව ඒ එකම කාරණය ඒගොල්ලෝ දකින්නේ නැහැ. ඉතින් ඒ නිසා සියලු උපාදාන දුරු කරනවායි කියලා කිව්වට පස්සේ හැබැයි ඒගොල්ලෝ අත්තවාද උපාදානය කරන්නේ නැහැ. එතකොට අවසානයේදී කියනවා මෙන්න මෙහෙම. මේ පිළිබඳ අටුවාව ලස්සන කතාවක් කියන චූල සීහනාද සූත්‍ර අටුවාව. හායි දවසක් මහා පොළොවේ වාඩිලා ඉන්නවා. මහා පොළොව හා හා හා වට කතා කරා. හා හා මේ හා හා මේ හා වළන වට පිට කවුරුවත් නැහැ. ආයි ටිකක් වෙලා ගිහිල්ලා මහා පොළොව කතා කරා. හා හා මේ හා හා මේ නැහැ. ආයි බැලුව කවුරුවත් නැහැ. ආයි ටිකක් වෙලා ගිහිල්ලා හා මහ පොළොව කතා කරනවා. හා හා මේ දැන් බල හාවට ටිකක් කේන්ති ගියා. හාව ටිකක් සැරට කිව්වා කවුද ඒ කතා කරන එක එළියටම ගියා. එතෙන්දි මහ පොළොව කියනවා ඕකනේ හා හා මේ කියන්නේ හා හා මේ ඉන්නෙත් මගේ පිට උඩ, කන්නෙත් මගේ පිට උඩ තියෙන දේවල්, නිදාගන්නෙත් මගේ පිට උඩ, මොළ මල පහ කරන්නෙත් මගේ පිට උඩ, මූත්‍ර පහ කරන්නෙත් මගේ. මහ පොළොව ඔබ දන්නේ නෑ නේද මම තමයි මහ පොළොව කියන්නේ. හා හා මිට ඒකත් වැඩිය දරා ගියා ඒ කතාවට. එයා කියනවා ඕක තමයි ලොකු ලොකු අයගේ හැටි. මේ පුංචි මම තමයි මහ ලොකු බරක් වෙලා තියෙන්නේ. මම කණේ එකයි, මම ඉන්න එකයි, මම මුදින එකයි. මල පහ ගන්න. මම මල මුත්‍ර ගන්නවා කියලා මල පහ ගන්නවා කියලා මොකද්ද ඕනනම් උපළු කිඩියක් විතර පොඩ්ඩක් වේ. අලි එහෙමද? ගෝණි ගණන්. ඒව පේන්නේ නැහැ. මම මුත්‍ර පහ කරනවා වතුර බින්දුවක් දෙකක් වැටේ. අලි එහෙමද? කල ගණන්. ඒව පේන්නේ නැහැ. මට ඕනේ නැහැ ලොකු මිනිස්සු මම යනවා ලොකු අය අතෑරලා කියලා. හාවයිදා පොළොවත් එක තරහ වුණා. තරහ වෙලා පොළොවේ බිම අඩිය හරියට තියන්නේ නැතුව උඩින් පැනලා පැන ගිහිල්ලා ඔළුව උස්සල බැලුවා මහ පොළොව ඉවරද කියලා. මහ පොළොව අහනවා කො ඉතින් හා හා මේ තාමත් මගේ පිට උඩනේ. එදා ඉඳලා අද වෙනකුණුත් හාව උඩින් පැන ගිහිල්ලා ඔළුව උස්සල බලනවලු මහ පොළොව ඉවරද කියලා. තාම ඌට බැරි වෙලා තියෙනවා මහ පොළොව ඉවර කරගන්න. ඒ වගේ මේ ලෝකේ විවිධ ආගම්වල අය උපාදාන නැති කරනවා, අය විමුක්තිය ලබනවා අය කියලා ආගම්වාද දේශනා කරනවා. සියලුම අය කාම උපාදානයක් දුරු කරනවා අය කියලා දුරු අඩු කරනවා. දිට්ඨි උපාදානයක් බැහැර කරනවා බොහෝ දුරට. සීලබ්බත උපාදානයක් බැහැර කරපු අය ඉන්නවා. හැබැයි කිසි කෙනෙකුට අද වෙනකම් බැරිලා තියෙන ලෝකේ කිසිම ආගමක් නැහැ බුදුදහම ඇරෙන්නට අත්වාද උපාදානය හඳුනාගත්තු ආගමකුත් නැහැ, අත්වාද උපාදානය දුරු කරන ආගමකුත් නැහැ. මෙන්න මේක තමයි චූල සීහනා සූත්‍රයෙන් වදාරන්නේ. මම හිතනවා නැවත වාරයක් ඔබට මම පොඩි අවස්ථාවක් සලසලා දෙන්න. හොඳයි බොහොම පිහිටි විසින් මහත්මයා හොඳයි අපිට මම හිතනවා දැන් කල්යනා මිත්‍රයන් එකතු වෙයි කියලා සාකච්ඡාවට හොඳයි මම විස්තර කරන්නම් හැමෝටම ඉන්නත් මහත්මයා පරිතර මහා සංඝරත්නයේ අවසරයි කියලා මම කල්යනා මිත්‍ර මිතුරෙන් නිකන් අවසරයි මේ උපාදාන වාරය ගැන අපි කතා කරද්දී ජයසේන ඉදිරිසිංහ මැතිතුමා අපිට බොහොමහත් කරුණාවෙන් විශාල පරාසයක මේ උපාදානය ගැන අපිට විස්තර කරා මට පැහැදුණු ආකාරයේ තේරුණු ආකාරයට උපාදානයේ මේ ක්‍රියාවලිය තමයි මේකේ ප්‍රධාන තැන ගන්නෙ එහෙමනම් මම හිත කය වචනය අවබෝධින් සංවර කරගත්තොත් මට මේ උපාදාන ක්‍රියාවලිය නවත්ත ගන්න එක්තරා ආකාරයකට පුළුවන් කියන අවබෝධයක් මට හිතුණා මම මේ ගැන විමසන්න කැමැතියි තෙරුවන් සරණයි ඔව් සිත කය වචනය තමයි තියෙන්නේ නමුත් ඔය කියන්නේ සීලය එතකොට මම ඒකටත් වෙනවා තව ටිකකින් ඒකට අපි ගන්න සූත්‍රය තමයි රතවිනීක සූත්‍රය දෙන්නම් මොකද ඔය එකකින්වත් එකක්වත් අවසානයේ උපාදානේ නැති කරන තැන නොවේ කියලා අපිට උගන්වන රතවිනී සූත්‍රය. සාමාන්‍යයෙන් උපාදානේ නැති කරන ක්‍රියාවලියක් තියෙන්නේ මේකට හැබැයි එකක් තියෙනවා මේක දිහා බලන දර්ශනයක් තියෙනවා. අපේ දර්ශනයේ තියෙනවා අස්සාද ආදීනව නිස්සරණ කියලා. ඉනාරමකට කියනවා අස්සාද ආදීනව නිස්සරණ කියලා බෞද්ධ දර්ශනයේහි දකින ආකාර තුනක් තියෙනවා මේ එකක්වත් නොදැක නොදන්නා කෙනා අමාරු වැඩක් උදාහරණයක් විදියට දැන් මහා දුක්ඛකන්ද සූත්‍රය පොඩ්ඩක් එක් ගත්තනම් දැන් තියෙන පොළොම මහා මේක තියෙනවා මිතා මහා දුක්ඛකන්ද සූත්‍රය ගත්තට පස්සේ අපිට පේනවා මොකක්ද මේක නේද මජ්ජුනිකායකනේ පෙරලදින් මහා දුක්ඛකන්ද සූත්‍රයේ තියෙනවා මෙන්න මෙහෙම එකක් දැන් ඔබතුමා ඒ කියආපු කාරණේත් එක මම කියන්නම් අස්වාද ඉස්සර වෙලාම අපි පිළිගන්න ඕන මේ ලෝකයේ කොහොම හරි මේ ආස්වාදයක් තියෙනවා උදාහරණ වදාරන ආස්වාදයක් තියෙනවා ආස්වාදයක් නැත්නම් මිනිස්සු මේ සත්‍ය මේකට ඇලෙන්නේ නැහැ කියලා බුදුහාඳුරු පෙන්නනවා එතකොට ඒක දැන් ඔන්න දැන් උදාහරණයක් විදිහට මෙන්න රූපය රූපේ ආස්වාදය මෙන්න රූපේ ආස්වාදය මේක බලන්න කෝච වික්‍රේ රූපාණං අස්සාද මේ කියන්නේ මහා දුක්ඛකන්ද සූත්‍රය ශ්‍රීතා වික්‍රේ කත්ති කන්‍යක් ක්ෂත්‍රිය හෝ බ්‍රාහ්මණ හෝ ගෘහපති හෝ කාන් කන්‍යාවක් ඉන්නවා තරුණියක් යුවතියක් පන්නරසවස්සූදිකෝ සෝලදති අවුරුදු 15-16 තරම් වයස නාති දීගා ඕනවට වැඩි උසක් නැහැ. නාති රසා ඕනවට වැඩි මිටිත් නැහැ. නාති කිසා ඕනවට වැඩි කෙට්ටුත් නැහැ. නාති දුවල ඕනවට වැඩි මහතත් නැහැ. නාති කාලේ කළුත් නැහැ. ඕනවට වැඩි සුදුත් නැහැ. පරමාසා වික්‍රේ තස්මින් සමේ සුභවන්න නිබා. ඒ වෙනකොට ඊටාම රූප සම්පත්තියෙන් ඉහෙල්ලම තැන ඉන්නව නේද? ඒවම් මන්දේ. එසේ ස්වාමීන් යංකෝ වික්‍රේ සුභං වන්න නිවන් පටිච්ච උප්පජ්ජති සුඛං සෝන අයං රූප මෙන්න මේ රූපේ නිසා කාට හරි ඇති වෙනවා නම් සෝයක් සොම්නසක් උකට තමයි ආස්වාදය කියලා කියන්නේ එතකොට කාමයන්ගේ ආස්වාදයක් තියෙනවා ඒ ආස්වාදය තියෙනවා කියන එක පිළිගන්න වෙනවා ඒක තේරුම් ගන්නතෝ නිකන් ආගරේ ඒක දිහා බලලා හහස බලාගෙන දැන් අර ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී පාරාසාරිය බ්‍රාහ්මණයා උගන්වන ඉන්ද්‍රිය භාවනාව මොකද්ද ඉන්ද්‍රිය භාවනා කියන්නේ රූප දැක්කම හහක බලාගෙන දැක්කේ නැහැ කියන එක ඉතින් බුදුහාඳුරුව දානවා එහෙනම් ඉතින් අන්තයන්ට ඉබේම ওই භාවනාව සිද්ධ වෙනවා කියන්නේ. ඉතින් ඒ නිසා එහෙම නෙවෙයි මේ ආස්වාදයේ ලෙස දකින්න ඕන. ආස්වාදේ විඳින්න නෙවෙයි මේ කියන්නේ දකින්න. ඊට පස්සේ කියනවා මෙන්න ආදීන වේ. ඒ රූපේම දැන් ওই පොඩකට ඉස්සල්ලා කියපු ඒ යුවතියගේම රූපය. හෝච වික්‍රේ රූපාණං ආදීනව. ඔන්න ඔය ආදීන මොකද්ද? ඉද වික්‍රේ තමය භගෙනින් පස්සේ අපරේණ සමෙන් ටික කාලයක් යනකොට ආසීතිකං වානාවතිකං අවුරුදු 80ක් 90ක් වෙලා දැන් වසසතිකන් අවුරුදු 100ක් වෙලා ගින්නන් විලාපත් වෙලා ගෝපාණසිවන් හරියට අර වහලේ මිලිච්ච වහලයක් වගේ හැරෙම් මෙහෙන් නැමිලා භෝක්තන් දණ්ඩපරායනන් දණ්ඩක් විහිිත කරගෙන යනවා වේල් වේමුළු වේමුළු යනවා ලෙඩ වෙලා ඉන්න යව්වනේ ගිහිල්ලා හඬ දන්තන් තත් ඇහැණිලා පලිත කේසන් කේස් සුදු වෙලා විරෝණන් සමහර වෙලාවට කේස් තට්ටෙත් පෑදිලා තිලකලා හතන්ගත ඇගේ පුළුව හැමතැනම පළුව එහෙම නැත්නම් කැලල් නැති වෙලා කබර හැදිලා තන් කිම්මඤ්ඤත විත්තේ කොහොමද ඔබ වහන්සේ හිතන්නේ අර රූපයම දැන් මොකද වෙලා තියෙන්නේ අතුරුදහන් වෙලා නේද ඒ තීවිචර ආස්වාදනීය රූපය ඒවම් බන්ති අයම් වික්කවේ රූපානං ආදීන මෙන්න රූපය ආදීන වේ හොඳයි ඊට පස්සේ කවුරු හරි මේක ගුණාත් දේවල් තියෙනවා ඊට රූපන් ඉස්සරහ කවුරු හරි මෙන්න මේ රූපය පිළිබඳව චන්ද රාග විනයෝ අර මේක වෙනකන් ඉන්නේ නැතුව අර මුල් අවස්ථාවේදීම කාට හරි පුළුවන්කම තියෙනවා නම් ඒ රූපය පිළිබඳව தত্ত্বය තේරුම් අරගෙන චන්ද රාගය දුරු කරන්න අන්න ඒකට තමයි නිස්සරණය කියන්නේ. එතකොට සිත කය වචනේ සංවර කර ගැනීම නෙමෙයි අස්සාද ආදීනව නිස්සරණ වශයෙන් කාමයේ දෙස බැලීම තුලින් තමයි අපිට උපාදානය දුරු කරගන්න පුළුවන් වෙන්නේ. බොහොම පින්වත් මහත්මයා තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි එදිරිසිං මහත්මයා පොඩි ප්‍රශ්නයක් අපි ඔබතුමා අපිට විස්තර කරලා දුන්න මේ අත්වාද උපාදානයේ කියන එක තමයි අත්‍යවම සක්කාය දිට්ඨිය දුරු කරන අවස්ථාවේ විශේෂයෙන්ම බලපාන්නේ කියන්නේ සක්කාය දිට්ඨිය දුරු කරනවා කියන්නේ සෝතාපන්න භාවයට පත් වෙනවා කියන තැනදී එතෙන්දි හිතෙනවා ඇත්තටම මේ අත්වාදී උපාදානය දුරු වෙනවත් සමගම තවත් වෙනත් උපාදානත් දුරු වෙනවා කියලා. ඒ ගැන ඔබතුමාට පුළුවන් පැහැදිලි කිරීමක් කරන්න තිරුවන් සර්ණයි. ඔව්. සාමාන්‍යයෙන් සක්කාය දිට්ඨිය මුල් කරගෙන තමයි මේ අනිත් ඔක්කොම බැඳිලා තියෙන්නේ. මේ කේන්ද්‍රගත වෙලා තියෙන්නේ සක්කාය තමයි. කියන්නේ මම කියලා කෙනෙක් ඉන්නවා කියන පළවෙනි කාරණයම තමයි මේ අනිත් දිට්ඨි සීලබ්බත ආදී ඔක්කොම දේවල් ඇතිවීමට මූලික වෙන්නේ. ඒ අවිද්‍යාව මුල් හේතුවේ කියලා කිව්වා වගේ ඉතින් මේකත් මුල් හේතුව තමයි. ඔකේ වෙලා තියෙන්නේ අර පැදුර උඩ ඉඳගෙන මිනිහෙක් පැදුර අයින් කරන්න හදනවා වගේ වැඩක් නිසා සමහර දේවල් අපිට අයින් කරන එක ලේසි නැති තැන් තියෙනවා. ඉතින් ඒ නිසා මේ අපි ඉන්නේ සමහරය උඩ. ඔබ පටන් ගන්නකොටම ඔබ මම කියලායි පටන් ගන්න. මම පටන් ගන්නේ මමත් නේ දැන් කියන්නේ ඒකමයි. එතකොට අපි ඉන්නේ පැදුර උඩ. හැබැයි පැදුර අදින්න හදනවා අපි. පැදුර උඩ ඉඳගෙන ඒක හරි අමාරු වැඩක් කරන්න. පැදුරෙන් ඉවත් වෙන්න නැතුව පැදුර අයින් කරන්න බෑ ඒක. ඉතින් අඩු මාසේ එක කකුලක් පැත්තකින් තියලා හරි උස්සන්න ඕනේ. මොකක් හරි මේකට උපක්‍රමයක් තියෙන්න ඕන. එයාර ඒ නිසා මේ සක්කාය දිට්ඨිය කියන එක අවිද්‍යාව කියන එකේ දකුණු අත කිව්වට කමක් නැහැ ඒකම තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා මේක කිසි ගැටලුවක් නැහැ ඔබතුමා අහන ප්‍රශ්නේ හරි. ඒක නැති වෙනවා නම් එතකොට අත්වාදේ කියන්නේ අර දැන් සුවාන් වීමේදී සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන දෙකක් තියෙනවානේ. ඉතින් උතනම නම් වශයෙන්ම තියෙනවානේ උපාදාන දෙකක් මොකද? සීලබ්බත උපාදානයක් තියෙනවානේ. එතකොට අනිත් එක තමයි මේ සීලබ්බත උපාදානයේ උපාදානිය විස්තර කරන්න ගියාට පස්සේ මේක විස්තර කරනවා සාමාන්‍ය සක්කායික විචිකිච්ඡා දැන් මොනවද උපාදාන දෙක දැන් විස්තර කරන්න ගියාට පස්සේ එන්න පොඩ්ඩක් ඉන්න මම ඔබට උත්තරේ කියන්නම්. අත්වාද උපාදාන. අත්තත්කම් අත්වාද උපාදාන. අර කිව්වා වගේ රූපේ පිළිබඳ. ඊට අර මේ අපේ මහත්මයා ඉස්සෙල්ලාම ඇහුව මට ඒක ඉවර කරන්න බැරි වුණා. මෙන්න මේකත් ගන්න. මේ උපාදානීය සහ අනුපාදානීය. ඒකත් මේ ධම්මසංගිනියේ තියෙනවා. මේ උපාදානීය සහ අනුපාදානීය කියලා කියන්නේ මොකද්ද? කතමේ ධම්මා උපාදානීය. සාසවා කුසලා කුසලා උපයාකතා ධම්මා කාමාවචරා රූපාවචරා අරූපාවචරා රූපඛන්ධෝ වේදනාඛන්ධෝ සංඥාඛන්ධෝ සංඛාරඛන්ධෝ විඥානඛන්ධෝ ඉමේ ධම්මා උපාදානීය. උපාදානීය. ඒ කියන්නේ දැන් අහස්සේ අත එහාට මෙහාට හෙලෙව්වට අපේ වදින දෙයක් නෑ මොකක්ද? නමුත් මේ මහ පොළොවේ හිම නෙමෙයි කාමරයක දැන් හරුගල යනකොට හිම නෙමෙයි කාරුගල කාමරයකට ගිහිල්ලා අතේ මේ හොල්ලනකොට වදින මේ එළ බුදු ආරෝමය තියෙන්න පුළුවන්. අන්න ඒ වගේ මේ සංසාරයේ සැරිසරන සත්‍යයට උපාදානයට කාරණ වන දේවල් තියෙනවා. ඒවට කියනවා උපාදානීය කියලා. මොනවද උපාදානීය? සාසව කුසල අකුසල අව්‍යාකත ධම්ම. කුසල ධර්ම, අකුසල ධර්ම, අව්‍යාකත ධම්ම. හැබැයි ආශ්‍රව සහිතව. ඒ කියන්නේ ලෝකෝත්තරේව නෙමෙයි. ඉතින් මේ පිට තියෙන ලෞකික කුසල අකුසල අව්‍යාකත ධම්ම මොනවද ඒක? තවත් විස්තර කරනවා කාමාවචරා, රූපාවචරා, අරූපාවචරා. කාම ලෝකයේහි හැසිරීමට හේතු වන, පැවතීමට හේතු වන. රූප ලෝකයේ හැසිරීමට පැවතීමට හේතු වෙන අරූප ලෝකයේ හැසිරීමට පැවතීමට හේතු වෙන කුසල අකුසල අව්‍යාකත ධර්ම මෙන්න මේ කියන දේවල් උපාදානීය නමින් හැඳින්නනවා. ඊළඟට බොහොම පැහැදිලි උපාදානීය ධර්ම තමයි රූපඛණ්ඩෝ, වේදනාඛණ්ඩෝ, සංඥාඛණ්ඩෝ, සංඛාරඛණ්ඩෝ, විඥානඛණ්ඩෝ. ඒක තමයි පංච උපාදානස්කන්ධ. උපාදාන ස්කන්ධ පහයි කුසල අකුසල, රූපාවචර අරූපාවචර, කාමාවච රූපාරූපාවච කියන කුසල. මේ තමයි උපාදානීය ධර්ම. ඊළඟට තියෙනවා අනුපාදානීය කියලා. අපරියාපන්න, ඒ කියන්නේ අර ඉස්සෙල්ලා කියාපු ඝණයට අයිති උනේ නැති. මග්ගාච, මග්ගඵලානිච, මාර්ග, මාර්ගඵල සහ අසංකතාච ධාතු, නිර්වාණ ධාතුව. මෙන්න මේවා තමයි අනුපාදානීය. ඒවා අතට හසු වෙන දේවල් නෙමෙයි. එහෙම නැත්නම් උපාදානය කරගත්ත එකක් නේ උපාදානය තියෙනකන් ඒක වෙන්නේ නෑ කියන එකයි තියෙන්නේ. ඒ නිසා මම හිතන්නේ මහත්තුරු දෙන්නම අහපු ප්‍රශ්න දෙකට පිළිතුරු වශයෙන් ඒක ගැලපෙනවායි කියලා මා හිතනවා. හොඳයි, තවත් දුරටත් ඊළඟ කාරණේට යන්න කලින් මම කැමති ඔබ ඊළඟ මේකත් තව සාකච්ඡාවට කම තියෙනවා නම් අහන්න. තෙරුවන් සරණයි. මම හිතන්නේ තවදුරටත් ප්‍රශ්න අහන්න කියලා වෙන්නේ නැති ඔබතුමා කිව්වේ. එහෙමද? නෑ, ඔය අදහස් තියනවා කියන්නේ නැත්තම් ඔබ නැති කියලා කියනවා. මම ආපහු පටන් ගන්නයි කිසි ගැටලු නැහැ. හදිසිං මහත්මයා ආරම්භ. ඔව් ඔව්, හදිසිං මහත්මයා මම අර මුලින් අහපු ප්‍රශ්නෙටම දැන් අත්වාද උපාදානය කියන එක දුර වෙනවා. අපි සෝතාපන්න මාර්ගයේදී දුර වෙන බව දන්නවා. ඒත් එක්කම සීලබ්බත උපාදානය කියන එකත් දුර වෙනවා කියන එක තේරෙනවා. මොකද සීලබ්බත වල යෙදීමක් ඊට පස්සෙ සිද්ධ වෙන්නේ නැති නිසා. ඒ වගේම දැන් දිට්ඨි කියන තැනදී අපි කතා කරේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය. එතකොට ඒ මිත්‍යා දෘෂ්ටිය කියන එකත් ඒ අත්වාද උපාදානය දුර වෙනවා සමගම දුර වෙන බවක් තේරෙනවා. එතකොට ඇත්තටම ඉතුරු වෙනවා නම් ඉතුරු වෙන්නේ කාම උපාදානයේ තමයි කියලා තේරෙනවා. අරහත් මාර්ගයේ දක්වාම ඉතුරු වෙන්නේ මොකද? උපාදානය තියෙන්න මොනනේ නැවත වරක් උපදීම සඳහා, එහෙම නැත්නම් ප්‍රතිසන්දිය සඳහා. ඒක ඒ විදිහට තේරුම් ගත්තොත් නිවැරදිද කියන එක තමයි ඔබතුමාගෙන් අහන්න තියෙන ප්‍රශ්නේ. තේරුණා සර් නේද? ඔව්, කාම උපාදානයේ යනවා අරහත් වීම දක්වා. දැන් මෙහෙමනේ සංයෝජන ගණන් කරලා බලන්න. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. එතකොට දිට්ඨි උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන නැති වෙලා තියෙනවා. කාම රාග පටිග තවමත් තියෙනවා. හැබැයි කාම රාග කියලා කියන්නේ කාම ලෝකයට අදාළ රාගය. නමුත් රාගය නැති වෙලා නැහැ. රාගය කාම ඒක ඒ රාගය තවම තියෙනවා. ඒක අර ප්‍රාථමික පළවෙනි මේ අර නිකන් හීන පල්ලෙහා මට්ටමේ රාගය තමයි අඩු වෙන්නේ. ඒකට කියනවා කාම රාගය කියලා. හැබැයි රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිජ්ජා කියන පහක් තියෙනවා. ඕකේ රාග දෙකක් තියෙනවා, රූප රාග සහ අරූප රාග. ඒ නිසා කාම උපාදානය රූප රාගත් අරූප රාගත් නැති වුණාට පස්සේ තමයි සම්පූර්ණයෙන්ම නැති වෙන්නේ කියන එක තමයි මේකෙන් පැහැදිලි කරලා තියෙන්නේ. දැන් ඒක සාමාන්‍යයෙන් විස්තර කරනකොට කියනවා මේ උපාදානයේ විස්තර කරනකොට ඉස්සෙල්ලත් අපි කිව්වා රූපාවචර, කාමාවචර, රූපාවචර, අරූපාවචර මේ කියන තුන් තැනටම අදාළ කාමයන් තමයි මේව කියන දේ තමයි කියන්නේ. ඒ නිසා පැහැදිලි ඔබතුමා හිතපු විදිහ හරි කාම උපාදානේ කාම කියන එකේ අර හීනා කාම පණීතා කාම කියලා එන්නේ එකක් නෙවෙයි. කාමය කියන එකේ මානසික තත්ත්වයක් තියෙනවනේ. ඒකට කියන්නේ රාගයනේ. එතකොට නන්දි කියලා කියනවා. තරාගය කියලා කියනවා. තණ්හා කියලා කියනවා. එතකොට මේ කියන තණ්හාව දැන් අපි ඉස්සලා කියපු වචන. ඒකට දීලා තියෙන වචන රාශියක් තිබුණා. බලමු අපි ඒක දින මෙන්න මේ වචන දී කරගත්තට පස්සේ ඔබට තේරෙන්නේ. කාම උපාදානේ කාම රාගෝ නමි තණ්හා සිනේ පරිලහ කාමොච්ච කාමජ්ජ. එතකොට මේ කියන දේවල් මේ කියන දේවල් අවසානයේදී ඒ කැමැත්ත මුල් දැන් සමහර කෙනෙකුට ඕක ප්‍රශ්නයක්. සමහර කෙනෙකුට ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ මේ පොතේ. මේ සමහර ඒවයි ප්‍රශ්නයක් තියෙනවා මේ උපාදාන තණ්හාව තියාගෙන කොහොමද නිවන් දකින්නේ කියලා රහත් වෙනකම් දක්වාම තණ්හාව තියෙනවනම් තණ්හාව ඇති ගන්න. නමුත් කෝතලීය සූත්‍රයේදී මේක විස්තර කරනවා. මෙතනයි ප්‍රගන්න ආදියක් ඉන්නවා. පොත පෙරල පොඩ්ඩක් කියන්නම්. පෝතලිය සූත්‍රයේදී මජ්ක්‍ධිම නිකායේ මධ්‍යම පඤ්ඤාසකේ පෝතලියගෙන් අහන ප්‍රශ්නේ බුදුහාමුදුරු මුල මතින්. මේ තියන්නේ මෙන්න පෝතලිය සූත්‍රය. පෝතලිය සූත්‍රයේදී බුදුහාමුදුරු වදාරනවා මෙන්න මෙහෙම. දැන් උදාහරණයක් මෙන්න ඔය කියන තණ්හාව ගැන. අමිද්දි ලෝභං ඉස්සා හිද්දි ලෝභෝ පහන. විජු නවීම කියන එක මුල් කරගෙන විජු වීම කියන එක නැති කරනවා. එතකොට දැන් පටන් ගන්න බුදුහාමුදුරුවෝ මේක කියනවා අපාකානේ අපානාතිපාතං ඉස්සා පහනාතිපාතෝ පහත කොණ්‍යාය තමයි. පානාතිපාතේ නොවැදීම මුල් කරගෙන පානාතිපාතේ දරුව. එතකොට මේ සච්ඡං වාචං ඉස්සා මුස්සාවාදෝ. අමිද්දි ලෝභං ඉස්සා හිද්දි ලෝභෝ. අනිංදාරුසං ඉස්සා කොහොම කියාගෙන ගිහිල්ලා මේ යම් කිසි දෙයක් නැති කරන්නට ඒ තියෙන ඒකෙම එකක් ආශ්‍රය කරන්න වෙනවා. තණ්හාව නැති කරන්න තණ්හාව ආශ්‍රය කරගන්න වෙනවා. ඒ නිසා අවසානයේ දක්වාම තණ්හාව යනවා. මොකද තණ්හාවෙනුත් යම් කිසි කොටසක් අවශ්‍ය වෙනවා මේ ගමන යන්න. ඒක ඉබේ සිද්ධ වෙන දෙයක් නිසා හිතලා මතල කරන දෙයක් නෙවෙයි. ඕක නැති වෙන්නේ අවසානයේදී. ඒක හරි. හොඳයි මම එහෙනම් දැන් මෙතනින් අවසාන භාගයට අපි යමින් පවතින්නේ. ඒ නිසා මම රතවිනීත සූත්‍රයේ පොඩ්ඩක් යන්නම්. මෙන්න මේක මොකක්ද මේ කියලා. රතවිනීත සූත්‍රයේ තියෙන්නේ පුන්න මන්තානි බුද්ධ හාමුදුරුවොත් සරියුත් මහරහතන් වහන්සේත් අතර ඇති වෙන සාකච්ඡාව. පුන්න මන්තානි බුද්ධ හාමුදුරුව ඉන්නේ ජාති භූමියේ. ජාති භූමියේ කියලා කියන්නේ බුදුහාඳුරු උපන්දිම. ඊළඟට සරියුත් හාමුදුරුව බුදුහාමුදුරුව රජගහනුවරේ ඉන්නවා. රජගහනුවරේ ඉඳලා උන්වහන්සේලා සවැත් නුවර ගන්නවා. ඒ අතරතුරේදී ජාති භූමියේදී බුදුහාමුදුරුවන්ගේ ඕල පිරිසක් වස්සවසානේ වෙලා බුදුහාමුදුරු ළඟට ඇවිල්ලා කතා කරාට පස්සේ ඒ බුදුහාමුදුරුව දෙන අවවාද වගේක් තියෙනවා. තමන් අල්පේච්ඡෝ ඉඳගෙන අල්පේච්ඡතාවයේ ගුණ කියන්න. ඒ ගැන කතා කරන්න පවිවේ සන්තුෂ්ඨව ඉඳගෙන සන්තුෂ්ඨිය තරව ගැන කතා කරන විදිහට කියලා උන්වහන්සේ දෙන අවවාද වගේක් තියෙනවා. මේ අවවාද කවුද දුන්නේ කියලා ඇහුවා. අපේ ගුරුතුමා බුදුහාමුදුරුවෝ දුන්නයි කියලා කිව්වා. බුදුහාමුදුරුවෝ ඒක කොහොමද අගය කරන්නේ? බුදුහාමුදුරුවෝ වඩිනව නැවත සවැත් නුවරට. සවැත් නුවරට ආවයි කියලා ආරංචි වෙලා පුන්නමන්තානි බුද්ධහාමුදුරු සවැත් නුවරට එනවා. බුදුහාමුදුරු මාන්නේ. ඔය අතර තුරේදී අර අගේ කිරීම කරන වෙලාවෙම හිතන හිතපු සරියුත් හාමුදුරුවන්ට ලොකු උනන්දුවක් ආසාවක් අපේ භාෂාවෙන් කියනවා ලොකු ආසාවක් ඇති වෙනවා මේ කවදාවත් දැකලා නැති මේ හාමුදුරුවෝ දකින්න පුන්න මන්තානි බුත්ත හාමුදුරුවෝ. ඒක තියාගෙන උන්වහන්සේ තවත් නුවරට වඩිනවා. පුන්නමන්තානි පුත්තහාමුදුරු බුදුහාමුදුරු මුණ ගැහෙනවා. වඩිනවා. එල වැඳලා එකක් පස්සේ ඉඳලා වාහන කටයුතු කළා. උන්වහන්සේ අන්ද වනයේට යනවා. හාමුදුරු කෙනෙක් ගිහිල්ලා පරිපුත්හාමුදුරුනේ අන්න ඔබ වහන්සේ හොයපු හාමුදුරු වන්න ඇවිල්ලා ඉන්නවා කියලා අන්න අන්ද වනයේට වැඩියයි. පරිපුත්හාමුදුරු වහ වහ පස්සෙන් උන්වහන්සේගේ හිස දස් අස්යෙන් බල බලා යනවා පස්. සෙන්ලු ගිහිල්ලා අන්තිමට අන්ද වනයේදී දිවා විහරණයෙන් පසුව මුණ ගැහෙනවා. මුණ ගැහිලා අහන ප්‍රශ්නය මෙන්න මේකයි. ඇවැත්නි තමුන්නාන්සේ මේ ශාසනයේ මහාන වුණේ සීල විසුද්ධිය සඳහාද? පුන්නමන්තානි බුද්ධහාඳුරු කියනවා නෑ. එහෙනම් ධිට්ඨි විසුද්ධිය? නෑ. එහෙනම් චිත්ත විසුද්ධිය? නෑ. එහෙම නැත්නම් සංකාලිකර විසුද්ධිය? නෑ. මග්ගමග්ඥාන දසම විසුද්ධිය? නෑ. ඥාන පටිපදා ඥාන දසම විසුද්ධිය? නෑ. ඥාන දසම විසුද්ධිය? ඒත් නෑ. එහෙමනම් ඔය කියන හතෙන් වෙනත් එකක් බලාපොරොත්තු වෙකෙන්ද? ඒත් නෑ. එතෙන්දි පරිඋත්හාඳුරු අහනවා ඔබ වහන්සේ මේ හතෙන්ද කියලා ඇහුවම ඒත් නෑ කිව්වම මේ හතින් පිට එකක් කියලා මට දැන් තේරෙන්නේ නෑ ඔබ වහන්සේ මොකක්ද මේ කියන්නේ. එතෙන්දි කියනවා පාමේ අවැත්නි මම මේ අහන කිමත්තං තරහාවසු භගති. ඇයි ඔබ වහන්සේ නම් මේ භාග්‍යතුන් වහන්සේ ළඟ මේ මහණදම් පුරන්නේ? අනුපාදා පරිනිබ්බානත්තං කෝවසු භගවති. භාග්‍යතුන් වහන්සේ මේ උපාදාන නැසීමෙන් ලබන පරිනිර්වාණය සඳහායි මම මේ ප්‍රතිපාදනයක් විස්තරලා කර අපේ මහත්මයෙක් මම කිව්වා මම කියන්නම් ඒ සීලය හෝ ප්‍රතේ හෝ එහෙම නැත්නම් කුමක් හෝ එතනක නෙමෙයි මේක තියෙන්නේ කියන එක. ඊට පස්සේ සරියුත්හාඳුරු වහන හොඳයි අනුපාදා පරිනිබ්බාණය කියන්නේ සීල විසුද්ධිය නෙවෙයි. නෑ. ධිට්ඨි විසුද්ධිය? නෑ. චිත්ත? නෑ. සංකා විතරණ? නෑ. මග්ගා මග්ග? නෑ. පටිපදා? නෑ. ඥාන දස්සන? නෑ. එහෙම නෑ. එතකොට එහෙමනම් ඒකෙන් පිට එකක් නෑ. එහෙනම් ආය යනවා මම කියන එක තේරෙන්නේ. මේ පහතෙන් පිට එකක් වුණා නම් අනුපාදා පරිනිබ්බාණය පෘථග්ජනෙකුටත් ලැබෙන්න ඕන. ඇයි? පෘථග්ජනයා ළඟ මේ හතම නෑ. එහෙමනම් කාටද මේක හිමි වෙන්නේ? ඒකට මම උපමාවක් කියන්නම් කියලා මම කියනවා. මොකද්ද උපමාව? ඔසල් රජතුමාට සාකේතයට යන්න ඕන වෙනවා. සදිස්සි ගමන. සාකේතේ කියන්නේ ඔබහල ඇති ශරීරම විසාකා උපාසිකාවගේ ගම. දැන් සාකේතේට යන්න රජු වෙනකොට හොඳට සකස් කරනකොට සන්නත් රත හතක් ඒ මාර්ගයේ හත් පලක නම යනවා. මේ තමයි රජු යන හැටි වෙන්නේ නැති. ඉතින් මේ සූත්‍රයේ තියෙන්නේ එහෙම. හත් පලක ඊටාම දක්ෂ රියදුරන් යදපු ඊටාම හොඳ අස්වැයන් යදපු ඊටාම හොඳ රත විනීත කියලා ඒවට කියන්නේ. හොඳට හික්මවන රත හතක් තියෙනවා. දැන් ඔන්න පළමුවෙම රජුරු පළවෙනි වාසල් දොරටුවට තමන්ගේ පෞද්ගලික රතයෙන් ගිහිල්ලා අර සූදානම් කරපු පළවෙනි රතේට නැගී. ඒ රතයෙන් යනවා දෙවෙනි රතේ තියෙන තැනට යනකම් ගිහිල්ලා පළවෙනි රතේ ආපසු යවලා දෙවෙනි රතේට නැගී. දෙවෙනි රතයෙන් යනවා තුන්වෙනි රතේ තියෙන තැනට එතෙන්ට ගිහිල්ලා දෙවෙනි රතේ ආපහු යවනවා තුන්වෙනි රතයෙන් යනවා. ඔහොම අවසානයේදී 6 වෙනි රතයේ ආපසු යවලා 7 වෙනි රතයෙන් සාකේත නුවර වාසල් දොරටුව ළඟට එනවා. එතන ඉන්නවා විශාල පිරිසක් පැමිණ පිළිගන්න. දැන් සරියුත්හාමුදුරුවන්ගෙන් අහනවා පුන්න තිස්සම කවුද මේ හාමුදුරුවෝ? දැන් ඒ රජුරුවන්ගෙන් මේ අගල්ලෝ අහනවා ස්වාමීනි රජ ස්වාමීන් දේවයන් වහන්සේ ඔබතුමා ඔය රතයෙන්මද හිඳලා ආවේ? එතෙන්දී එයා මොකද දෙන උත්තරේ? ඒ සරියුත්හාඳුරු කියනවා දෙන්න උත්තරේ මට මෙහෙම ගමනක් තිබුණා මම ආව රත හතක් සූදානම් කරලා තිබුණා පළයෙන් රතෙන් මෙච්චර මෙතෙන්ට ආවා පළයෙන් ඊළඟ රතේ මෙහෙම ආවා මේ අවසානයේදී මේ හත්ෙන් රතෙන් නැතෙ මෙතෙන්ට ආවේ කියලා. අන්න ඒ වගේ ඊළඟට කියනවා අන්න ඒ වගේ තමයි ඒව මේ උපවවද සීල විසුද්ධි යාව දේව චිත්ත විසුද්ධත්ත. සීල විසුද්ධියේ වළංගු වෙන්නේ අවශ්‍ය වෙන්නේ චිත්ත විසුද්ධිය දක්වා යාමටයි. චිත්ත විසුද්ධිය යාවදේව ධිට්ඨි විසුද්ධත්තා. චිත්ත විසුද්ධිය අවශ්‍ය වෙන්නේ ධිට්ඨි විසුද්ධියට යාමටයි. දිට්ඨි සුද්ධියාවදී කාංකා විතර විසුද්ධත්තා. දිට්ඨි සුද්ධිය අවශ්‍ය වෙන්නේ කාංකා විතර විසුද්ධියට යාමටයි. කාංකා විතර විසුද්ධියාවදී මග්ගාමග්ග ඥාන දසන විසුද්ධත්තා. මග් කාංකා විතර විසුද්ධිය මග්ගාමග්ග ඥාන දසන විසුද්ධියට යාමටයි. මග්ගාමග්ග ඥාන දසන විසුද්ධිය යාවදී පටිපදා ඥාන දසන විසුද්ධත්තා. පටිපදා ඥාන දසන විසුද්ධියටයි යාමටයි මග්ගාමග්ග ඥාන දසනය අවශ්‍ය වෙන්නේ. පටිපදා ඥාන දසන විසුද්ධි ඥාන දසන විසුද්ධත්තා. පටිපදා ඥාන දසන විසුද්ධියෙන් තමයි ඥාන දසන විසුද්ධියට යාරෙත්තේ. ඥාන දසන විසුද්ධියේ යාව දේව අනුපාදා පරිණිබ්. අනුපාදා පරිණිබ්බාණයට යන්නේ ඥාන දසන විසුද්ධියයි. අන්න ඒ අනුපාදා පරිණිබ්බාණය සඳහා තමයි මේ කියන බ්‍රහ්මචර්යාව වෙන්නේ කියලා. දැන් ඒක පොඩි කතාවක් පොඩ්ඩක් මම කියලම අවසන් කරන්නම්. ඒ පාර බැරි උත්හාඳුරු අහනවා ඔබ වහන්සේගේ නම මොකක්ද කියලා. මේ දෙන්න කවදාකවත් දැකලා තිබුණේ නැහැ. මම ඊළඟට ඔබ වහන්සේට අනිත්‍යයි කියන්නේ මොකක්ද? මේ හාමුදුරුවෝ කියනවා මගේ නම නම් පොන්න. මට ඒක කෙනා කියන්නේ මන්තානි පුත්ත කියලා අපේ අම්මගේ නම. ඊට පස්සේ ඒ හාමුදුරුවෝ අහනවා ඔබ වහන්සේගේ නම මොකක්ද? මටත් මගේ නම නම් උපතිස්ස. ඒ වුණාට හැමෝම මට කියන්නේ සාරිපුත්ත කියලා. අර හාමුදුරුවන්ට හිත අදා ගන්න බැරි වෙනවා මම දන්නේ නැහැ නේ ඔබ වහන්සේ දරි උත්හාමුදුරුවෝ කියලා දන්නවනම් මම මෙච්චර පඬිත කතා කියන්නේ නැහැ කියලා ඉතින් සමහරකට කියලා. දැන් මේ කතාවෙන් දැන් මම හිතන ඔබ අහන ප්‍රශ්නේ කොතනින් කොපද්ද පටන් ගන්න ඕන කොතනින්ද අවසන් කරන්න ඕන මේ උපාදානේ නැති කරන්න. දැන් ඔබට තේරෙනවා ඇති මේ උපාදානේ නැති කරන්නට නම් මෙන්න මේක තමයි ක්‍රමය. මේකයි කල යුත්තේ කියන එකයි තියෙන්නේ. ඒ ගැන තව ගැටලුවක් මොන හරි තියෙනවා නම් විනාඩියක් සාකච්ඡා කරන්න දීලා මම පොඩ්ඩක් මෙහාට වෙනවා පොඩ්ඩක් ඔබට අවස්ථාව දෙන්න. හොඳයි බොම් පින්නයිද සිංහ මහත්මයා හොඳයි අපිට පුළුවන් ප්‍රශ්න වලින් අදහස් වෙන යමු වෙන. කල්‍යාණ මිත්‍රෙන් මම ආරාධනා කරලා සිටිනවා. ඒ කාට හරි ප්‍රශ්නයක් තියෙනවා ඉදිරිපත් කරන්න. අලුතෙන් මුත් සමාජිකයන් සැහෙන කොටසක ප්‍රියලා ඉන්න මාත් ෆන්ෂන් ඔබට පුළුවන් එක් වෙන්න යම් කිසි අදහසක් ඔය ප්‍රශ්නයකින්. හොඳයි ප්‍රශ්න සකස් කරගන්න කම් එදෙසිංහ මහත්මයා මම කෙටියෙන් ප්‍රශ්නයක් අහන්නම්. අපි දැන් රතවිනිත සූත්‍රය පිළිබඳව තම අපිට විස්තරයක් ගෙනාවා. එතෙන්දී හිතෙන දෙයක් තමයි මේ ඥාන දර්ශන විසුද්ධිය කියන එක. අපි දන්නවා දැන් නිර්වාණ මාර්ගයේදී මාර්ගඵල කියලා අවස්ථා හතරක් සඳහන් වෙනවා. ඒ කියන්නේ සෝවන් මග සෝවන් ඵලය, සකදා මග සකදාගාමි ඵලය, ඒ ආකාරයෙන් අනාගාමි මාර්ගය අනාගාමි ඵලය, අරිහත් මාර්ගය අරිහත් ඵලය කියලා. එතකොට මේ ඥාන දර්ශන විසුද්ධිය කියන එක එක විදිහකට හිතෙනවා දැන් සෝවාන් ඵලයට එනකොට ඒ සඳහා සිද්ධ විය යුතු මේ විසුද්ධීන් ටික ඒ ප්‍රමාණයෙන් සිද්ධ වෙලා එතෙන්දී ඥාන දර්ශනයක් හැටියට සෝවාන් ඵලයටපත් වෙනවා. ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් තවදුරටත් සීලය, ඒ වගේම සමාධිය වගේ දේවල් තවදුරටත් ප්‍රබල කිරීමෙන්, ප්‍රගුණ කිරීමෙන් ඊළඟ මට්ටමට මේ ආකාරයෙන්ම මේ විසුද්ධියන් සම්පූර්ණ වෙලා ඒ මට්ටමට එනවා කියලා. එතකොට මේ මාර්ගයේ මේ රත විනීත සූත්‍රයේ සඳහන් වෙන ඒ කරුණු හත ඒ අවස්ථා හතරෙත්ම වෙන වෙනම බලපානවායි කියලා. මොකද ඥාන දර්ශන විසුද්ධිය ඇති වෙන්න ඕන කියලා හිතෙනවා යම් කිසි මාර්ග ඵලයකටපත් වෙන්න. මේ විදිහට හිතුවොත් නිවැරදිද නැත්නම් ඒකේ වැරද්දක් තියෙනවා නම් නිවැරදි කරන්න කියලා යෝජනා කරනවා එලිසිං මහත්මයා. ඔව් ඥාන දර්ශන විසුද්ධිය කියලා කියන එක අර සම්මා දිට්ඨිය කියනවට වැඩිය එහාට ගිය එකක්. කොහොමද එතකොට ඒකත් අර මග්ග සම්මා දිට්ඨිය කියන වගේ. එතකොට මේ තමයි ඇත්තටම නිර්වාණය සාක්ෂාත් කරන අත්දකින්න වෙලාව. ඉතින් ඒ ඥානය ඥානං උදපාදි කියලා බුදුහාමුදුරුවෝ පළමුවෙනි අවස්ථාවේදීම සඳහන් කළේ ඕක. ඥානේ පහළ වුණා කියන එක. දැන් ඒ ඥානය කියන එක දැන් අර චතුරාර්ය සත්‍ය ගැන කියනකොට පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු මේක කවදාකවත් අහලා නැති ඉදන් දුක්ඛ මේක දුකය කියන අපට ඇහෙන්නේ නැතුව ගියා ඉදසිංහ මහත්මයා අපිට ඇහෙන්නේ නැතුව ගියා ඉදන් දුක්ඛ සමුදය මේක දුකට හේතු වෙනවත් දැකලා බලා තිබුණේ නැති එකක් මට පහල වුණා ආයි ආ ඔව් පොඩ්ඩක් ඉන්න මම අපව කියන්න මේ කියන දැන් ඔබතුමාගේ ප්‍රශ්නෙට මම අපව මුලින් ඉඳලා එන්නම් ඥාන දස්සන විසුද්ධියේදී දැන් ඔබට පේනවා මේක ආපස්සට ගන්න බැරි බව අපිට ආපස්සට ගන්න බැරි ඒ මොකද රතවිනීත සූත්‍රය තුලම පැහැදිලිවම කියනවා එකින් එක අවසානයේ. එතකොට මේකේ තියෙන එකක් තමයි යන්න පටන් ගන්නත් අවබෝධයක් තියෙන්න ඕන ලබන්නේත් අවබෝධයක්. අවබෝධයෙන් අවබෝධය කරා යාමේ තමයි තියෙන්නේ. අනවබෝධයෙන් අවබෝධය කරා යන්නත් බැහැ කියන එකත් පැහැදිලියි. ඉතින් ඒ නිසා අවබෝධයෙන් අවබෝධය කරා යන්නේ හැබැයි පළවෙනි පන්තියේ ඉන්න දරුවා පළවෙනි පන්තියට අදාළ අවබෝධයක් ලබනවා. දහවෙනි පන්තියේ ඉන්න දරුවා දහවෙනි පන්තියට අදාළ අවබෝධය ලබනවා. උපාධි පන්තියේ ළමයා උපාධියට අදාළ අවබෝධය ලබනවා වගේ මේකේ එක එක මට්ටමේදී ලබන අවබෝධය විවිධයි. ඒ නිසා මේ ඥාන දස්සන කියන්නේ ඕක තමයි. අර දස්සන කියන එකයි ඥාන දස්සන. එතකොට මේ දැන් අර අපි කියනවා මේ ඥා දස්සන සම්පත්තිය කියලා කියන එකනේ සෝවාන් වීමේදී තියෙන්නේ. එතන තියෙන්නේ ඥාන දස්සන නෙවෙයි දස්ස. සහ වස්ස දස්සන සම්පදාය. එතකොට ඥාන දස්සන කියලා කියන්නේ අර විමුත් දැන් ආරේෂ්ණායක මාර්ගයේ තියෙනවනේ 10ක් දසහංගේ සමන්නාගතෝ අරහා කියලා අරහන රහත් භාවයේ 10ක් සම්මාදිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මාජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි සම්මා ඥාන සම්මා විමුක්ති. විමුක්ති කියන එක වැටෙන්නේ අසංකතයට, ඒ කියන්නේ නිර්වාණයට. ඔය කියන්නේ සම්මා ඥානය. ඉතින් ඒ නිසා මේ අවසානයේදී ලබන යම් ඥානයක් වේ නම් ඒක තමයි ඥාන දස්සන කියලා කියන්නේ. මම හිතනවා ඒ පිළිබඳව ඒ අදහස ඇති. හොඳයි බොහොම තින් සිංහ මහත්මයා, එහෙනම් අපි මචන් තවත් ඔබතුමාට යමක් සඳහන් කරන්න තියෙනවා නම් අපිට බොහොම කෙටි කාලයයි තියෙන්නේ. මම එහෙනම් ඒක ඊළඟ අවස්ථාව ලබා දෙනවා. තිරුවන් සරණයි. හොඳයි, එහෙමනම් අපි අවසාන භාගයේ අවසාන කාරණේ මේක තියෙන්නේ සංයුක්ත නිකායේ සලායතන වර්ගයේ වේදනා සංයුත්තේ ලෝක සමුදය සූත්‍රය. දැන් මේ කියන්නේ දැන් අර අපිට මේ පටන් ගන්නකොටම තිබුණා උපාදානංච පජානාති. උපාදානය දැනගනි, උපාදාන සමුදය, උපාදාන නිරෝධි, උපාදාන නිරෝධගාමිනී ප්‍රතිපදාව. දැන් මම හිතනවා ඒ ටික මම කිව්වා කියලා. දැන් ඔය සතවිනී සූත්‍රයේ උපාදාන නිරෝධ ප්‍රතිපදාවක් කිව්වා. ඒක තවත් අහවුරු කරගන්න මෙන්න මේ ලෝක සමුදේ සූත්‍රය ගන්නවා. ලෝකස්ස භික්ඛවේ සමුදයංච අත්ංගමංච දේතිස්සා. මහණෙනි, ලෝකයේ හට ගැනීමයි අත්ංගමයයි නැසීමයි දෙක කියන්නේ. අහන්න කියලා. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං. ඉන්නා සංගති පස්සෝ, පස්ස පච්චයා වේදනා, වේදනා පච්චයා සංහා, සංහා පච්චයා උපාදානං. ඔන්න අපේ උපාදානයේ තැනට එනවා. එතකොට ඇස රූපයක් නිසා චක්කු විඥාණය, ඒ අවස්ථා තුන එකතුරාට පස්සේ පස්සය, පස්ස පච්චයා වේදනා, ඒකෙන් වේදනාව, වේදනා පච්චයා තණ්හා, තණ්හා පච්චයා උපාදානං. උපාදානයේ නිසා භවෝ, භව පච්චයා ජාති, භවේ නිසා ජාති, ජාති පච්චයා ජරා මරණං, ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස. මෙන්න මේ සියලු දේ හට ගන්නවා මොකක්? අයං වික්කවේ ලෝකස් සමුදය. එතකොට ඔන්න ලෝක සමුදය. සෝත ගාන ජීවහා කාය කියන මේ මන කියන මේ හය ගැනම ওই විදිහට සඳහන් වෙනවා. එතකොට මේ ලෝකයෙන් දුරස් වීම කොහොමද වෙන්නේ? කතමෝච විකේ ලෝකස අත්තංගමෝ චක්කුංච පටිච්ච රූපේ චක්කු විඥානං. තින්න සංගති පස්සෝ. මෙන්න ඇසත් රූපයක් නිසා චක්කු විඥාණය හට ගන්නවා. මේ දෙනන් පස්ස ඇති වෙනවා. පස්ස පච්චයා වේදනා, වේදනාව නිසා තණ්හා, තණ්හා පච්චයා තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධං. අන්න ඒ තණ්හාව දැන් අපිට මතකයි අපේ සම්මාදීටි සූත්‍රයේදී කිව්වා කොහොමද සම්මාදීටි සූත්‍රය සඳහන් වෙන්නේ මේ කියන සංහාව වරු කිරීම තමයි සංහාව වරු කිරීමමයි මේ තියෙන පොඩ්ඩක් ඉන්න උපාදාන වර්ගය ප්‍රථම වාචාවසෝ උපාදාන උපාදාන උපාදාන සමුදය කමුදේ උපාදාන අවසානයේදී කියනවා උපාදාන නිරෝධෝ මොකද උපාදාන නිරෝධය අයමේව සංහා නිරෝධා උපාදාන නිරෝධෝ එතකොට සම්මාදීති සූත්‍රයේදී කිව්වා සංහා නිරෝධා උපාදාන නිරෝධෝ කියලා ඒක මෙන්න මේ ලෝක සමුදේ සූත්‍රයේදී කියනවා කතමෝත පිටකේ ලෝකසත්තංගෝ මේ ලෝකයේ මේ පැවැත්ම අවසන් වෙන්නේ කොතෙන්ද චක්කුංච පටිච්ච රූපේච උපචක්කු විඥානං මේ තුන විදිහ පස්සේ තියෙනවා පස්ස පච්චය වේදනා අනිවාර්යෙන් ස්පර්ශය නිසා වේදනාවක් තියෙනවා වේදනා පච්චය තණ්හා තණ්හාවක් තියෙනවා අන්න එතෙන්දී තණ්හා තස්සායේම තණ්හාය ඒ තණ්හාව අතේස විරාග නිරෝධා සහ මුලින්ම දුරු කිරීම නිසා උපාදාන නිරෝධෝ උපාදානේ නැති වෙනවා උපාදාන නිරෝධා භව නිරෝධෝ භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා ජරා මරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස යෝ මේ තස කේවලස දුක්ඛ කන්දස නිරෝධෝ සහ මුලින් දුස්ක ස්කන්ධේව නැති වෙනවා අයං කෝබික් වේ ලෝක සත්ංගම මෙන්න මේක තමයි තියෙන්නේ ඒ නිසා මම ඉස්සලා කිව්වා දැන් ඔබ අරි මුලින් අහපු ප්‍රශ්නේට දැන් අවසානයේදී අපි ආපහු ආවයි කියන්නේ තණ්හාව නැති කිරීම තමයි මූලික කාරණේ හැබැයි එතෙන්දී අල්ලා ගැනීමට යන්නේ නැතුව නවතින්න කියන එක තමයි උපාදානෙන් කිව්වේ හැබැයි තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ඒකයි තණ්හාව නැති කිරීමෙන් තමයි උපාදානෙ නැති වෙන්නේ ඔබට තියෙන්නේ තණ්හාව නැති කිරීමද උපාදානයෙන් වැළකීමද කියන එක තමයි තීරණය කරන්න තියෙන්නේ ඔබ සැමට සම්මා සම්බුදු සරණයි සාදු ඉතින් අද අපි කතා කළේ සම්මාදිට්ඨි සූත්‍රයේ එන කොටස් වලින් උපාදාන කියන කාණ්ඩය පිළිබඳවයි පසුගිය කාලෙදී අපි විශේෂයෙන්ම භව ආදි වස්චාති භව ආදි කොටස් ගැන කතා කරා අද උපාදාන මාර්ගයයි මෙසේ නිමවටපත් වෙන්නේ ඉතින් අපි වෙනදා වගේම ඉතාමත්ම අගය කරනවා ඒ වගේම කෘතඥතාව පණ කරනවා ජයසිනේද සිංහ මහත්මයා මේ ආකාරයෙන් අපි වෙනුවෙන් ඉතාමත්ම කැපවීමකින් යුතුව අපිට මේ වගේ දහමක් මතු කරලා කියලා දෙන එක ගැන විශේෂයෙන්ම සූත්‍ර පිටකේ නානා තැන් වලින් අවශ්‍ය කොටස් අරගෙන ඒ දේශනෙට අවශ්‍ය කරුණු සම්පාදනය කරගෙන අපිට ඉතාමත්ම පැහැදිලි ලෙස මේ ධර්ම කරුණු අපිට ගෙන එනවා. ඉතින් ඒකට ඉතාමත්ම කෘතඥ වෙනවා. ඒ වගේම අපිට හැමදාමත්ම උදව් කරන අනුග්‍රහය දක්වන පූජ්‍යපාද පාලුගම දීපානන්ද ස්වාමීන් වහන්සේ, සමනබෙද්ද රජමහා විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ හැටියට කටයුතු කරන ගමන් අධික වැඩ රාජකාරිය මැද්දී අපිට මේ වගේ සම්බන්ධ වෙලා අනුග්‍රහය දක්වලා එදසිංහ මහත්මයාවත් උනන්දු කරවගෙන මේ විදිහට අපිට ඉතාමත් අනුග්‍රහයක් ලබා දෙනවා. උන්වහන්සේටත් අපේ ප්‍රණාමය, ඒ වගේම දෙපා නමද නමස්කාර කරනවා. ඒ වගේම අපි දන්නවා අද අපිට වැඩසටහනට සම්බන්ධ වුණා අම්බලංගොඩ සුමනානන්ද ස්වාමීන් වහන්සේ, ඒ වගේම කන්දේගම සුමේද රත්න ස්වාමීන් වහන්සේ, ඒ වගේම මාවල්ගම ගුණානන්ද ස්වාමීන් වහන්සේ, උපවහන්සේලාගේ අනුග්‍රහයත් අපි ඉතාමත් මගේ කරනවා. ඒ වගේම අපිට ආරංචි වුණා මේ ගම්වතුර ආධාර වැඩ කටයුතු සඳහා එකතු වී සිටින තවත් පිරිසක් අද සාකච්ඡාවට එකතු වුණා කියලා මේ දේශනය අහන්න. ඉතින් මම හිතනවා ඒ අයත් බොහොම පිනක් කරගෙන තියෙනවා මෙවැනි ධර්මයක් මේ ආකාරයෙන් සවිස්තරව දැනගන්න අවස්ථාවක් ලබා ගැනීමට ලැබීම මහඟු පිනක්. ඉතින් ඒ අයටත් මම ඉතාමත් කෘතඥතාවය පළ කරනවා. ඒ වගේම මේ වැඩසටහන ආරම්භ කිරීමට කටයුතු කළ ඒ වගේම සවනට සිසිලස නිර්මාතෘ ආචාර්ය දළුවත්ත මහත්මයාටත් ඒ වගේම මේ යුරෝපා සවනට සිසිලස වැඩසටහනට ප්‍රෝගාමී වූ තුසිත රාජපක්ෂ මහත්මයාටත් මම මේ අවස්ථාවේ ඉතාමත්ම කෘතඥතාවය පළ කරන මෙවැනි කල්යාණ මිත්‍රයන් පිරිසක් රැස් කරගෙන මෙවැනි දේශකයන් අපිට එකතු කරමින් මේ දහම අවබෝධ කර ගැනීමට මේ ආකාරයෙන් උපකාර වීම ගැන ඔබ දෙපළට අපේ ඉතාමත්ම ගෞරවය ගෞරවපූර්වක ස්තුතිය සඳහන් කරනවා. ඉතින් අවසාන වශයෙන් මම නැවතත් යොමු වෙනවා ශ්‍රී ලංකාවේ සමනබැද් විහාරස්ථානයේට එදිසිං මහත්මයා හෝ ස්වාමීන් වහන්සේ අපේ වැඩසටහන අවසන් කරාවි කියලා බලාපොරොත්තු වෙමි. හොඳයි, තෙරුවන් සරණයි. හොඳයි, අපේ දීපානන්ද ගෞරවණීය අපේ නායක ස්වාමීන් වහන්සේ, ඒ වගේම අනිකුත් ස්වාමීන් වහන්සේලා සියලු දෙනාගෙම දෙපා නැම දවසට පතනවා. මේ මොහොත වෙනකොට අපිට වෙන දෙනා හුඟක් උදව් කරන අපි හර්ෂ මහත්මයාත් ඇවිල්ලා ඉන්නවා. ඉතින් එතුමාත් අපිට හුඟ නිතරම තාක්ෂණික කටයුතු කරලා දෙන කෙනෙක්. එතුමාත් අපි සිහිපත් කරනවා. මේ අද දවසේ අපිට මේ මමත් අත්ත වශයෙන්ම අපිත් ඉතින් ඔයෙකුත් කාර්ය බහුලව ඉන්නේ මේ පොත්පත් සපයාගෙන මේක කරගන්නවා කියන එක ටිකක් කරා. නමුත් මම හරි ආසාවෙන් ඒක කරන්නේ. ඉතින් ඔබ තමයි මාවත් උනන්දු කරවන්නේ. ඔබ මේ පැස් වෙලා මේ වැඩසටහන සම්පාදනය කරගන්නකොට ඉතින් අපිටත් අපිත් පෙළඹෙනවා. ඒ නිසා අපේ යම් හෝ පසුබෑමක් වේ නම් අර බුදුහාමුදුරුවෝ බුදුහාමුදුරුත් යම් යම් කාරණාවලදී පසුබෑවනේ. අර මුල් කාලේ ඒක පසුබෑමක් වශයෙන් නෙවෙයි තියෙන්නේ, ඒක ධර්මානුකූලව බුදුහාඳුරුව කරපු දෙයක්. කෙසේ වුණත් අපිට පසුබාන්න බැරි විදියට ඔබ මේ වැඩසටහන ඉතාම හොඳින් පවත්වාගෙන යනවා. ඒකටත් අපි ස්තුතිවන්ත වෙන්න ඕන, පුණ්‍යානුමෝදනා කරන්න ඕන. මම අර කාන්දලහන් කරපු දේවලුත් එක්ක, මොකද අපේ වගකීමක් තියෙනවා. මාරයා බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වෙලා පස්වෙනි සතියේදී ඇවිල්ලා කියනවා, දැන් බුදු වුණානේ, දැන් පිරිනිවන් පාන්න කියලා. එතෙන්දී බුදුහාඳුරු වදාරන නතාවාහං පාපිම පරිනිබ්බායිස්සම්, මම එහෙම පිරිනියම් පාන්නේ නෑ පාපිමය. යාව මේ බික්කු ශාවකා, බික්කුණී ශාවිකා, උපාසකා ශාවකා, උපාසිකා ශාවිකා, මේ කියන සත්සිව් පිරිසම වියත්තා විනීතා විසරදා බහුසුතා ධම්මදරා ධම්මානුධම්ම පටිපන්නා, මෙන්න මේ ගුණවලින් යුක්තව සකං ආචාරීකං උග්‍රහෙත්වා, තමාගේ ආචාර්යවරයාගේ ශාස්ත්‍රවරයාගේ ධර්මයේ ඉගෙනගෙන, ආචික්කිස්සන්ති දේශෙස්සන්ති පඤ්ඤපෙස්සන්ති පට්ඨපෙස්සන්ති උරිස්සන්ති උපරිස්සන්ති උප, මේක දේශනා කරනතුරු උනුකුරු කරනතුරු. ඒ වගේම uppannam parappavadam, වැරදි මතවාද වැරදි දර්ශන පහළ වෙලා වෙනවනම් සුනිග්ගහිතං නිග්ගහේව, නිග්‍රහ කරලා සහදම්මේන කරුම සහිතව ඒවා ඛණ්ඩණය කරලා සප්පටිහාරියං ධම්මං දේශිස්සාමි, දේශිස්සන්ති ප්‍රාතිහාර්ය සහිතව ධර්ම දේශනා කරනවා නම් නොමග ගියෙවුන් සුමගට ගනිමින් අන්න ඒක කරන්න මගේ ශ්‍රාවකයන් සමත් වෙනතුරු මං පිරිනම් පාන්නේ කිව්වා. ඒ නිසා අපි සිව් පිරිසකම බුදුහාමුදුරුව වගකීමක් බාර දීලා තියෙනවා. මේ ධර්මය හැදෑරීමත් ඉගෙන ගැනීමත් පිළිපැදීමත් මේ දේශනා කිරීමත් පැතිරවීමත් වැරදි මතවාද ඇති වෙනවා නම් ඒවට නිසි පිළිතුරු දීම, මෙන්න මේකත් මතක තියාගෙන අද දවසේ පැස්සෙච්ච ඔබ සෑම දිනාටම උතුම් වූ අමා මහ නිවන් සුව පිණිස මේ හේතු වේවා. අපේ දීපානන්ද ස්වාමීන් වහන්සේ අතුළු මහා සංඝරත්නයටත් නිදුක් නිරෝගී සුව ලැබේවා. සෑම දිනාටම උතුම් අමා මහ නිවන් සුව සිද්ධ වේවා. සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු විනාඩි 10ක් විනාඩියක් විතර රැඳී සිටින්න මයි මත ඔබතුමා ගන්නම්. එක්කම ප්‍රංශෙන් සම්බන්ධ වෙච්ච අපේ කල්යාණ මිතුරු මිත්‍රි උප්පුලි සේරම අපේ අශෝක මහත්මියන්ට මම කතා කරන්නම්. ඔබලාගේ අපි අදහස් ටික දැනගන්න තියෙනවා. ජයසිනි සිංහ මහත්මයට කතා කරලා දැනගන්න. ජයසිනි මහත්මයා රැඳී සිටින්න අපි අයිමත් කතා කරනවා. තිරුවන් සරණයි සිළු දාට වෙනවා.